අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමේ පේතානන් දක්ඛිනන් දජ්ජා කුබ්බේකට මනුස්සරන් කියලා. ඒ පාලි පාඨයේ තේරුම තමයි මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරනකොට ඒ මියගිය කෙනාගේ ළඟ තිමිච්ච හොඳ ගතිගුණ යහපත් ගුණාංග හොඳට සිහිපත් කරගන්නටේ කියලා. ඒ සිහිපත් කරගෙන ඒ මියගිය ඇත්තන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට කියලා. පින්නතුන් හොඳටම දන්නවා කෙනෙක් මිය ගියාට පස්සේ ජීවත් වෙන කාලේ වගේ අපට අතින් අතට කිසියම් දෙයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ විදිහට අපේ මනසෙහි පිරිසිදු කුසල චේතනා ඇති කරගෙන ඒ ඇති කරගන්නා වූ පිරිසිදු සිතිවිලි වල ශක්තිය ඒ මිය ගිය කෙනාට අනුමෝදන් කරවීම පමණයි සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් උපාලි මහත්මාගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන විට එතුමා කාලයක් රෝගාතුරව හිටියත් බොහොම සරල සැහැල්ලු ජීවිතයක් ගත කළේ. ඉතින් හැමදෙනාම සමග බොහොම සුහඳව කාලය ගත කළා. ඒක එතුමා ළඟ තිබිච්ච හොඳ ගුණාංගයක්. සාමාන්‍ය විතරක් නෙවෙයි ස්වාමින් වහන්සේලාත් බොහෝ දෙනෙක් ළඟින් ආශ්‍රය කළා. ඒ ස්වාමින් වහන්සේලාත් එතුමා තුළ යම් යම් ගුණාංග හොඳ ගතිගුණ දැක්කා. ඒ වගේම මේ දෙදෙනාගේම ජීවිත දෙස බලන විට අපට පේන ඉතාම වැදගත් ලක්ෂණයක් තියෙනවා. නිලනි නෝනා තමන්ගේ ස්වාමි පුරුෂයා ජීවත් වෙන කාලේ එතුමාට සුව කරන්න බෙහෙත් හේත් වලින් උපස්ථාන වලින් සංග්‍රහ කරා වගේම තවත් වැදගත්ම දෙයක් කළා. ඒ මොකද්ද? එතුමාගේ හිත දියුණු වෙන විදියට නිතරම ආගමික කටයුතු වල යෙදෙව්වා. තමන් සහභාගී වෙන ආගමික වැඩසටහන් වලට, සිල් ගන්න වැඩසටහන් වලට, ඇතැම් විට බණහනේවට, භාවනා වැඩසටහන් වලට හැකිතාක් දුරට තමන්ගේ ස්වාමි පුරුෂයා සහභාගී කරවන්න උත්සාහ කළා. පින්තුනි මේක තමයි වටිනාම දේ. අපි කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒකේ ප්‍රයෝජනේ දවසයි දෙකයි. අපි කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුමේ ප්‍රයෝජනය අවුරුද්දයි දෙකයි. කෙනෙකුට අපි රැකියාවක් හොයලා දුන්නොත් ඒ රැකියාව විස්රාම යනකම් විතරයි. කෙනෙකුට ගෙයක් හදලා දුන්නොත් ඒ ගෙහි වටිනාකම තියෙන ජීවත් වෙන කාලේ විතරයි. නමුත් කෙනෙකුගේ මනසට හිතට අපි ආහාර දුනොත් හිත දියුණු කිරීම සඳහා අපි යම් කෙනෙකුට උදව්වක් කළොත් එහි ආනිසංසය, එහි ප්‍රයෝජනය කොච්චර කාලයකටද? එහි ප්‍රයෝජන ආත්මභාව ගානකටම හේතු වෙනවා. මේක තමයි පින්නොතින අපි නියම විදියට අපි ඇසුරු කරන ඥාතීන්ට කරන උදව්ව. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ජීවත් වෙන කාලේ බොහොම සුහඳව ජීවත් වෙනවා නම්, සාමකාමීව ජීවත් වෙනවා නම්, ඔවුනොවුන් අතරේ ආහාර පාන හුවමාරු කරගන්නවා නම්, බඩු මුට්ටු හුවමාරු කරගන්නවා නම්, ඥාති මිත්‍රකම හුඟාකල් අඛණ්ඩව තියෙනවා නම්, ඒක හුඟාක් සාර්ථක ජීවිතයක් කියලා. ඒක තමයි සාමාන්‍ය සමාජ සම්මත ක්‍රමය. නමුත් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපි ඊට ගැඹුරින් ජීවිත දෙස බලනවා. අපි එකට ජීවත් වෙන ඥාතීන් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒකට ජීවත් වෙන කාලයේදී අපේ ළඟම ඥාතීන්ට හිතවතුන්ට එයාගේ හිත දියුණු වෙන විදියට අපි උදව් කළොත් අපි සිද්ධ කරන දානමය පින්කම් වලට එයයි සහභාගී කරගන්නවා නම් අපි සිදු කරන සීලමය වැඩසටහන් වලට භාවනාමය කටයුතු වලට එයත්න් සහභාගී කරගන්නවා නම් ජීවත් වෙන කාලයේදීම අපි එයාගේ සතුට දිනු කරන උදව් කළා වෙනවා. ඒ විතරක් නෙවෙයි මිය ගියාට පස්සේ මිය ගිය දවසේදී අපට සතුටටපත් වෙන්න පුළුවන් අනේ ඒ කෙනා ගත කරපු ජීවිතයට වඩා ඉහළ ජීවිතයකටපත් උනා නේද කියලා. මෙන්න මේක තමයි පිනුතෙන් අපි සැබෑ උදව් අපි කරන. මේ උදව් අපි කළොතින් පිනුතුනේ ඇත්තටම අපේ ළඟම ඥාතියේ කොයිතරම් සමීපතම ඥාතියෙක් මිය ගියත් අපට දුක් වෙන හේතුවක් නැහැ. අපි දුක් වෙන්න ඕන ඇයි? අපි දුක් වෙනට ඕන එමිය ගිය කෙනා ජීවිතවල හිටිය කාලයට වඩා පහළ ආත්ම භාවයකට නම් ගියේ. එයා ඉපදුනේ තමන් ලබා සිටිය වාසනාවන්ත මිනිස් ආත්ම භාවයට වඩා පහළ තැනකට නම් නැවත ගිහිලා ඉපදුනේ. අන්න ඒකට අපි දුක් වෙනට ඕන. එමිය ගිය කෙනා ගත කළ ජීවිතයට වඩා ඉහළ තැනක නම් දැන් ඉන්නේ. ඇත්තටම පිනුතුනි අපි දුක් වෙන්නේ නැහැ, අපි සතුට වෙනවා. උපාලි මහත්මයා දැන් ඉපදිලා ඉන්නේ හිටිය තැනට වඩා හොඳ තැනක කියලා අපට දකින්න පුළුවන් නම් ධර්මානුකූලව අපට භෞතික වශයෙන් දකින්න බැරි වුණත් ධර්මානුකූලව අපට දකින්න පුළුවන් නම් පින්නතුනේ එදාට අපි ඇත්තටම දුක් වෙන්නේ නැහැ, අපි සතුට වෙනවා. අනේ මේ හිටිය තැනට වඩා හොඳ තැනක නේද දැන් ඉන්නේ කියලා. පින්නතුනේ මේක සමාධි කළ යුතු ප්‍රධානම දේ. ඒ මියගේ ඥාතිවරයා විතරක් නෙවෙයි, අද අපි ජීවත් වෙන අපාතරෙන් අපේ ළඟම ඉන්න ස්වාමි පුරුෂයන් ඉන්නවා, භාර්යාවන් ඉන්නවා, සහෝදර සහෝදරියන් ඉන්නවා, දරුවන් ඉන්නවා. ඒ හැම දෙනාටමත් අපි මොකද කරන්න ඕන උදව්ව? අපි කරන්න ඕන උදව්ව පින්නතුනේ ඔයගලගේ මනස දියුණු වෙන විදියට, කුසට ආහාර විතරක් නෙවෙයි, එයාගේ මනසට, එයාගේ හිතට අපි ආහාර දෙන්නට ඕන. මේක තමයි අපි කරන ලොකුම උදව්ව. අපි දන්නවා සමහර අම්මලා ඉන්නවා, ශ්‍රද්ධාවන්ත අම්මලා තාත්තලා ඉන්නවා, දරුවෝ එක්ක හැමදාම පින්කම් කරනවා, උදේට බුද්ධ පූජාව තියෙනවා, ටික වේලාවක් භාවනා කරනවා, ඇතැම් විට බුදුන් වඳිනවා. සමහර දෙමව්පියෝ අපි දන්නවා රටවල් කිහිපයක දරුවෝ ඉන්නේ, එක වේලාවක් තීරණය කළ හැමදාම දරුවෝ ටිකත් එක්ක අම්මා එක වේලාවකට බුදුන් වඳිනවා. කොහොමද බුදුන් වඳින්නේ? ස්කයිප් එකෙන් ඔක්කොම එක වේලාවකට එනවා. ඇතැම් විට දරුවෝ සිංහල භාෂාව දන්නේ නැහැ, නමුත් පාලි ගාථා දන්නවා. පාලි ගාථා කියලා රටවල් කිහිපයකින දරුවෝට එක එක එක වේලාවකට බුදුන් වඳිනවා. පින්නොතුනේ මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් නම්, මේ විතරක් නෙවෙයි අපිට තවත් කරන්න පුළුවන් වාක් හොඳ දේවල් අපේ ජීවිතය තුළ තියෙනවා. මේක තමයි පින්නොතුනේ ඇත්තටම අපි අනිත්‍යට ආදරේ නම්, විශේෂයෙන් බෞද්ධයන් හැටියට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නාය හැටියට, අප නිතරම කරන්න ඕන දේ තමයි අපිත් එක්ක එකට ඉන්න ඥාතීන්ගේ මනස ගතිගුණ දිනු වෙන විදියට නිතරම අපියට උදව් කරන්න ඕන. අපිට කියන්න බෑ කොයි මොහොතේ. වැඩිහිටියන් විතරක් නෙවෙයි, අපේ දරුවන් විතරක් නෙවෙයි, ඇතැම් විට මුණුබුරු මිනිබිරියෝ අපට කලින් ජීවිතයෙන් සමු ගන්නවා, මරණයටපත් වෙනවා. එයා මරණයටපත් වෙච්ච වෙලාවේදී බොහෝ දෙනෙක් දුක් වෙනවා. ශරීරය අල්ලගෙන, දේහය අල්ලගෙන අඬනවා, වැළපෙනවා. පින්නතුනි මේ කරුණ අපි කලින් හිතලා තිබ්බනම්, කලින්ම අපි මේ ඇයට ඕනෝන් වශයෙන් සැබෑ විදියට උදව් කරගෙන තිබුණනම් පින්නතුනි මේ දුක අපට එළඹෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී චම්පිකා නෝනා මහත්මියට සතුටටපත් වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමි පුරුෂයා හුඟක් හොඳින් රැක බලාගත්තා, අවශ්‍ය බෙහෙත් හිත ආදිය සම්පාදනය කරලා දුන්නා විතරක් නෙවෙයි, එතුමාගේ ගතිගුණ දිනු වෙන්නේ හිත දිනු වෙන විදියට තමන් කරන්න පුළුවන් උපරිම කටයුතු සිදු කළා. තමන්ගේ අම්මා තාත්තාත් බලාගෙන, දරුවත් බලාගෙන, රැකියාවත් කරමින්, එක පන්සලක නෙවෙයි ඇතැම් විට මාසෙට පන්සල් දෙකක සිල් ගන්නවා. මේක තමයි පින්නතුනේ නියම ආදර්ශවත් ජීවිතය. ඒ විතරක් නෙවෙයි සතිපතා සිදු කරන ඇතැම් විට ධර්ම පන්ති වලට, භාවනා පන්ති වලට සහභාගී වෙනවා. මම හිතන්නේ ස්වාමීය වැඩන කොටත් පන්සලේ හිටියේනේ, සිල් සමාදන් වල හිටියේ. ඉතින් ඇත්තමයි පින්නතුනේ බොහෝ දෙනෙක් තමන්ට වැඩ වැඩි, කටයුතු බහුලයි කියලා ඉන්නවා. පින්නතුනි වැඩ ඔක්කොම ඉවර වෙලා අපේ ගතිගුණ දිනු කරන්න, බණ භාවනා දිනු කරන්න කියලා අපට කාලයක් එන්නේ නැහැ. එහෙම කාලය එනකොට අපේ ළඟම හිටිය ඥාතීන් බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා. මිය යන විතරක් නෙවෙයි, මේ මිය ගිහිපු බොහෝ දෙනෙක් පල්ලෙහාටම ලිපදෙල ඉන්නේ. එතකොට අපට ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි දරුවෝ හදද්දිම, රැකී රක්ෂා කරද්දිම, යුතුයකම් කරද්දිම අපි මේ මනස දිනු වෙන වැඩ පිළිවෙලක නිතරම අපි යෙදෙන්නට ඕන. හිත දියුණු කරව ප්‍රමාණය තමයි පින්නතුනි අපේ ඇත්තටම සතුට දිනු වෙන්නේ. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ වැඩ ටික ඔක්කොම නිදහස් වෙලා, දරුවන් ගෙනොත් නිදහස් වෙලා, විස්රාම ගිහිපු කාලෙක මම පින්කම් කරන්නේ, සීල සමාදන් වෙන්නේ කියලා හිතුවටින්, භාවනා කරන්නේ කියලා හිතුවටින්, ඇත්තට මේක නැහැ නම් සතුටටපත් වෙන බලාපොරොත්තු වෙන වයසට ගිහිල්ලා හැරමිට යන කාලේ. පින්නතුනි ඇත්තටම ධර්මයත් එක්ක ජීවත් වෙන විදිය තමයි සැබෑ ලෙසම සතුටෙන් ජීවත් වෙන විදිය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ධර්මයේ තියෙන පැත්තක, අපේ ජීවිතයේ පැත්තක කියලා. නමුත් පින්නතුනි අපි දහම ඉගෙන ගත්තොත් අපට තේරෙනවා හරියට ධර්මයේ හැසිරෙන එක හුස්ම ගන්න වගේ දෙයක්. අපේ ජීවිතයත් එක්ක එකටම යන දෙයක්. ඒ විතරක් නෙවෙයි, දිනෙන් දිනම තමන්ට පේනවා තමන්ගේ මානසික දියුණුව. දිනෙන් දිනම තමන්ට හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. දිනෙන් දිනම තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. දිනෙන් දින තමන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙන හැටි. මේක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අද අපි සාකච්ඡා කරන්නේ ඉතාම සරල ගාථාවක්. මේ පින්නතුනි බොහෝ දෙනෙක් ඇතැමිට අහලා තියෙන ගාථාවක් නේ. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධහන සාසනං. මේක අපි බෞද්ධ විතරක් නෙවෙයි අබෞද්ධයොත් බොහෝ දෙනෙක් දන්නවා. ඇතැමිට පොඩි කාලේ අපි හැමදෙනාටම මේක පාඩන්නේ. ලංකාවේ හිටියත් දැනනා පාඩම්. ඇයි පාඩම් වෙන හේතුව? අපේ ලංකාවේ ගුවන්විදුලි සේවයේ රාත්‍රියේ වැඩ අවසන් වෙන්නේ මේ ගාථාව කියලානේ. කවුද මේ ගාථාව කියන්නේ ගුවන්විදුලි? ඈ පොඩි සංගීතෙකුත් එක මේක කියනවා. කවුද කියන ගායකයා? මතක නැද්ද? මේක හුඟක් කාල මම හිතන අවුරුදු 40 50 30ෙම ප්‍රචාරය වුණ ලංකාවේ ගුවන්විදුලියෙන් අමරදේව තමයි මේ ගාථාව කියන්නේ රාත්‍රී 10ට විතර ගුවන්විදුලිය අවසන් වෙනකොට. පින්නතුනි මේ ගාථාවෙන් තමයි සමස්ත බුදුදහමම කැටි කරලා තියෙන ගාථාව. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගත්තොත් තමයි පින්නතුනි ඇත්තටම අපි ජීවිතය මොකද්ද කියලා තේරුම් ගන්නෙ. ඒ ධර්ම තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපේ ජීවිතයේ සැප විඳින ආකාරය දැනගන්නෙ. ඒ විතරක් නෙවෙයි ඒ ධර්ම ඉගෙන ගත්තොත් තමයි ඇත්තටම අද අපේ විඳින දුක් ටික අපට තේරෙන්නේ. අද අපට බොහෝ වෙලෙ හිතෙන හරියට සැප විඳිනවා කියලානේ. අපි ඇත්තටම පිනොතින අපි සැප විඳින ක්‍රමය දන්නෙත් නැහැ. අපි දුක් විඳින ක්‍රමය දන්නෙත් නැහැ. අපි සැබෑ ලෙසම අපි ජීවිතේ තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත දවසට. ඒක උදාහරණයක් විතරක් කියන්නම්. අපි ජීවිතය ගැන තේරුම්ගෙන තියෙන ආකාරය. ඉතාම සරල උදාහරණයක්. අපි කෑමක් කනවා කියමු. අපි පිඟානකට කෑමක් බෙදලා කෑම කනවනේ. බත් තියෙනවා, වෑංජන තියෙනවා. වටේම එක එක පාටට වෑංජන තියෙනවා. අපි කෑම කනවා. අපි කෑම ටිකක් අනාගෙන කටට දාලා කනකොට රසයිනේනේ. ඒ රස දැනෙනකොට අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ දැන් මේ රස දැනෙන්නේ කොයි ආහාරයේද? අපි හිතන්නේ දැන් මේ කටේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන ආහාරය කියලානේ. එහෙම නැතු වෙනත් විදියකට හිතන කෙනෙක් ඉන්නවද? පිඟානක කෑම දාලා ටික ටික අරගෙන කටට දාලා කනකොට කටේදී රස දැනෙනකොට අපට මොකද හිතෙන්නේ? අපට හිතෙන්නේ දැන් මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලානේ. ඇත්තටම දැන් ඔබට දිවට රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමද? මේ පිඟානේ තියෙන කෑම නෙවෙයි ඔබට රස දැනෙන්නේ. මේ පිඟානේ තියෙන කෑම එච්චර රස නැහැ. ඒ පිඟානේ තිබෙච්ච කෑම ටික අනලා කටේ දත් වලින් අඹරලා කෙලත් එක මිශ්‍ර වෙලා දැන් කටේ තියෙන කෑම ටික තමයි දැන් Tamanට රස දැනෙන්නේ. ඒ රස දැනෙන කෑම ටික ගුලියායි අරගෙන පිඟානේ පැත්තෙන් ඉතිබොත් කොහමද? අර පිඟානේ අනිත් කෑම ටික වගේ ලස්සනද? එච්චර ලස්සනනේ ආයි Tamanට කටට දානවා හිතෙන්නේ නැහැ විතරක් නෙවෙයි අර පිඟානේ තියෙන අනිත් කෑමවත් කන්න හිතෙන්නේ අපට. අපි කවදාවත් හිතලා තියේද මෙන්න මේ යථාර්ථය? පින්නතුනි අපි සමස්ත ජීවිතේම මෙහෙමයි. අපි ඇහෙන් රූපයක් දකිනකොට අපට හිතෙන්නේ මේ මර ලස්සනයි කියලා මේ බාහිර රූපයට තමයි අපි යන්නේ. ඇත්තටම අපි එක රස විඳිනකොට මේ බාහිර මල නෙවෙයි අපි රස විඳින්නේ. ඒකේ හුඟක් අවස්ථාවලටපත් වෙලා මනසට ගිහිල්ලා අර දිවෙන් මිශ්‍ර වෙලා කියලා මිශ්‍ර වෙලා තියෙන ආහාරය වගේ අපි අත්දැකීම ගන්නකොට හුඟක් අවස්ථා ගානක් පියවර ගානක් ස්ටෙප්ස් ගානක් පසුකල ගිහිල්ලා මේක උදාහරණයක් විතරයි කිව්වේ. ඉතාම සරල උදාහරණයක්. පින්නතුනි අපේ ජීවිත මේට වඩා අපට තේරුම් ගන්න පුළුවන් ධර්මය අපි තේරුම් ගත්ත ප්‍රමාණයට. ඉතින් ඒ ධර්මය අහන්න අහන්න අපට ජීවිතේ ලැබෙන පළවෙනි අවබෝධය තමයි ධර්මයේ සඳහන් වෙනවා කර්මය පිළිබඳව අපට අවබෝධයක් ලැබෙනවා. අපේ හිත මුල් වෙලා අකුසල සිතින් අපි යමක් කළොතින් යමක් කිව්වොතින් යමක් සිතුවොතින් අපට එහි දුක් විපාක ලැබෙනවා කියන කාරණය. ධර්මයේ අහන්න අහන්න ලැබෙන පළවෙනි අවබෝධය මේක. ඒ වගේම අපේ හිත පිරිසිදුව යමක් කළොතින් යමක් කිව්වොතින් යමක් සිතුවොතින් අපට එහි සැප විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි ධර්මයේ පළවෙනි පියවර. මේ පියවර ලැබුණු ගමම අපි මොකද කරන්නේ? අපි හැකිතාක් දුරට හිත පිරිසිදුවන දේවල් වලින් වෙන් වෙනවා. හිතට එන දැඩි ලෝභය, අමනාපකම, අනුවණකම, මෝඩකම මෙන්න මේ දේවල් වලින් හැකිතාක් දුර වෙන්න අපි උත්සාහ කරනවා. ඇයි ඒ? අපි දන්නවා හිත අපිරිසිදුව යමක් කළොතින් යමක් කිව්වොතින් යමක් හිතුවොතින් කාටද දුක් වෙන්නේ? අනිත් කෙනාට නෙවෙයි දුක් වෙන්නේ, Tamanටමයි දුක් වෙන්නේ. වෙන කෙනෙකුට බැන්නොතින් ඒ බැන්න කෙනා ටිකක් දුක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා Tamanගේ හිතට ඒක ලොකු වේදනාවක්. ඒ වගේම යම් කිසි දෙයකට දැඩි ආසාවක් වුණොත් ඒ ආසා කරපු දෙයට වඩා හානිය තමන්ගේ හිතට. මෙන්න මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට යා හිත නිරෝගීව තියාගන්න බලනවා. එයාට තියෙන වටිනාම දේ තමයි යාගේ හිත. යාගේ ශරීරයට පොඩි පොඩි හානි වෙන්න පුළුවන්. ගේදර බඩමුට්ටුවට හානි වෙන්න පුළුවන්. නමුත් යාගේ හිතට යා හානියක් කරගන්නේ නැහැ. හිත අපිරිසුදු කරගන්නේ නැහැ. මෙන්න මේක තමයි පළමුවෙන් ලැබෙන අවබෝධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන උපමාවක්. අපි ලස්සනට ඇඳලා ඉන්න හොඳට පිරිසිදු වෙලා හොඳ පිරිසිදු ඇඳුම් ඇඳගෙන හොඳ සුවඳ විලවුන් ගල්වගෙන ඉන්නවා. හොඳ ආභරණ ඇඳගෙන. මෙන්න මේ වෙලාවට අපේ හිතේ අකුසල චේතනාවක් පහළ වෙනවා නම් ඒ අකුසල සිතිවිල්ල පහළ වෙන අවස්ථාව බුදුහාඳුරු උපමාවකින් සඳහන් කරනවා. කොහොමද උපමාව? උපමාව තමයි අර ලස්සනට ඇඳලා ඉන්න වෙලාවට හරියට මිය ගිහිපු මීයෙක්ගේ කුණු වෙච්ච මී කුණක් කරේ දානවා වගේ කියලා. අපි කොහොමවත් කැමති නැහැ නේ දැන් වචනේ අහන කොටත් පිළිකුල් නේ නේ. අන්න ඒ වගේ හිතන්න ඔබ ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න අවස්ථාවේදී යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී තමන්ගේ හිත අපිරිසුදුකම නිසා තමන්ගේ අර ලස්සන ශරීරයේ ලස්සන තමන්ට දැනෙන්නේ නැහැ. තමන්ගේ ලස්සන ඇඳුමෙහි වටිනාකම තමන්ට ලැබෙන්නේ නැහැ. තමන් ඉතාම වටිනා සුවපහසු වාහනයක යන වෙන්න පුළුවන්. ඒ වාහනේ සුවපහසුව තමන්ට දැනෙන්නේ නැහැ. තමන්ගේ හිත අපිරිසුදු නිසා. ඒ නිසා තමන් ඇත්තටම තමන්ට ආදරේ නම් තමන් ජීවිතය කළ යුතු ප්‍රධානම දේ තමයි තමන්ගේ හිතට එන අකුසල් වලින් පුළුවන් තරම් හිත බේරගන්න, හිත පරිස්සම් කරගන්න. ඒක තමයි ධර්මයේ සඳහන් කරන පළවෙනි අවබෝධය සබ්බ පාපසකරණං කියන එක. මේක බුදු දහමේ පළවෙනි පියවර. මේක බෞද්ධයක් වෙන්න ඕනේ නැහැ. ඕනෑම කෙනෙක් බුද්ධිමත් නම් ඔබ මේ බුද්ධිමත් හැම දිනෙකම කළ යුතු ප්‍රධානම කාර්ය මේක. සමහර අබෞද්ධය වුණත් පින්නතුනි හිත හුඟා පිරිසිදු වෙන්නේ. අනිත්‍යයට හානියක් කරන අනිත් කෙනාට කරන්න පුළුවන් උපරිම උදව්ව කරනවා. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙලාවේදී ආයි හැරි බලන්නේ ඇතමිට අනිත් කෙනාට සමාව ගන්නවත් වෙලාවක් නැහැ. අපි ඇතමිට වාහනයක යද්දී අපි අතින් වෙන කෙනෙකුට වරදක් වෙනවා. ඇතමිට අපේ ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ඇතමිට පිටිපස්සෙන් හොන් ගහ ගහ යන අරයට රිදවන්නේ. අර මිනිස්සු ඇතමිට බලන්නේවත් නැහැ ඒ දෙස. සමාව ගන්නවත් අපට ඒ කට්ටියගෙන් බෑ. ඒ තරම්වත් අපි දිහා බලන්නේ නැහැ. පින්නොතින් මේ වගේ ගුණධම් අගේන අය ලෝකේ ඉන්නවා. එයා දන්නවා තමන්ගේ මනසට යාලා හානියක් කරගන්නේ නැහැ. අකුසල් වලින් තමන්ගේ හිත බේර ගන්නා වගේමයි අනිත් දේ තමයි සමහර අය කියන අපි කාටවත් හානියක් කරන්නේ නැහැ. අපි ප්‍රාණඝාතය කරන්නේ නැහැ. අපි සොරකම් කරන්නේ නැහැ. ඒ නිසා අමුතුවෙන් අපි පින්කම් කරන්න ඕනේ නැහැ කියලානේ. අනිත් අයට හානි නොකරන එක හොඳයි. අකුසල් නොකරන එක හොඳයි. නමුත් පින්නතුනි අපි ඒ වගේම අපේ කුසල් දිනු කර ගන්න ඕනේ හිතේ. අපි මේ ගත කරන්නේ පින්නතුනි ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අපේ ජීවිතයේ අතීත ගත කරපු ආත්ම භව ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි කොයිතරම් සසර දුක් විඳපු අයද කියලා. ධර්මයේ සඳහන් වෙනවා අපි ජීවිත කාලයේ සසරේදී වැඩිපුර අපි ගත කළ තියෙන අපාගත ජීවිත දුගති ගාමී තැන්වල ගත කළ තියෙන්නේ. ඒ ආපු ගමනේදී අපි අපමණ දුක් විඳපු අය. ඒ ගත කරපු ජීවිත අතරින් අද මේ අපි ලබාගෙන තියෙන්නේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එහෙම අපි ලැබුවේ නිකන් නෙවෙයි. අපි ගියාත්ම අපේ හිත හොඳට පිරිසිදුව තියාගෙන ඉඳලා තියෙනවා. අන්න ඒ පිරිසිදු හිතේ අනිසංසයෙන් තමයි අද අපට මෙවැනි ලස්සන ජීවිතයක් ලැබුණේ. ඒ නිසා තමන් කෘතඥ වෙනවා නම්, කළගුණ සලකනවා නම්, වඩාත්ම තමන් සලකන්න ඕන කාටද? තමන්ගේ හිතට. තමන්ගේ හිත නිසා තමයි මේ පහසුකම් ටික තමන්ට ලැබුණේ. ඒ නිසා අන්න ඒ හිත තව දියුණු වෙන විදිහට අපි කුසල් කරගන්නට ඕන. බුදුදහමේ සඳහන් කරනවා කුසලස්ස උපසම්පදා කියන කාරණය. අර සබ්බ පාපසකරණං කියපු විදිහට අකුසල් වලින් දුරු වෙනා වගේම කුසල් වඩන්න කියලා, පින්කම් කරන්න කියලා. ඇයි අපි පින්කම් කළ යුත්තේ? පින්කම් කළ යුත්තේ පින්නතුනි චිත්තාලංකාරං චිත්ත පරික්කාරං කියලා කියනවා. පින්කම් කිරීම සිත අලංකාරයක්, සිත ලස්සන කරන දෙයක් කියලා. මොනවද පින්කම් කියලා කියන්නේ? දානමයම් පුණ්‍ය කිරියවත්තු, සීලමයම් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරියවත්තු කියලා කියනවා. දන් දීම වශයෙන් අත්හැරීම පුරුදු කරන්න. ටිකෙන් ටික අනිත් පැයට පරිත්‍යාගශීලී වෙන්න. එකපාර පිටස්තරයට දෙන්න බෑ. මුලදී තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටි දෙමාපියෝ ඉන්නෝ නම් සලකන්න. දරුවන්ට විතරක් නෙවෙයි. තමන්ගේ ළඟම ඥාතීන්ට සලකන, ඥාතීන්ගේ දුප්පත් අය ඇති, දුප්පත් දරුවෝ ඇති, එයාට පුළුවන් නම් සලකන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ හරියන අසරණ ළමයි කීප දෙනෙක් තෝරගෙන තමන් සලකන අවුරුදු පතා. මේ වගේ දේවල් වලින් ටිකෙන් ටික පරිත්‍යාගශීලීත්වයේ හුරු වෙන්න. මේ දේවල් කරන්න කරන්න පින්නතුනේ තමන්ගේ හිතට ඒ තමන් කළාව කටයුතු ගැන හිතනකොට ලොකු සතුටක් තමන්ට ඇති වෙනවා. තමන්ගේ ගෙදර දරුවන්ට සැලකුවට විතරක් මේ සතුට ලැබෙන්නේ. අපි නිතර කියන උදාහරණයක් තියෙනවා. ඔබ ඇතැමිට ඔබේ දරුවට ජීවිත කාලේ සපත්තු කෝට්ටන් 100ක් විතර අරන් දීලා තිනි. ඇතැමිට ඇඳුම් සූට් 500ක් විතර අරන් දීලා තිනි. ඔබට ඒක මතකද මෙච්චර අරන් දුන්න කියලා? දරුවට මතකද? දරුවට මතකත් නැහැ, ඔබට මතකත් නැහැ. නමුත් බලන්න ඔබ ජීවිත කාලේ එක දවසක එක සපත්තු කූට්ටමක් අරන් දෙන දරුවෙකුට. ඔබේ දරුවට අරන් දීපු සපත්තු කූට්ටම් 100 ඔබට මතක නැහැ. අර අසරණ දරුවට අරන් දීපු එක සපත්තු කූට්ටම ඔබට මතකයි. ඔබටත් මතක විතරක් නෙවෙයි, ඒ දරුවටත් මතකයි. ඔබේ දරුවට 100ක් අරන් දුන්නා, තාම්මා තාත්තා අරන් දුන්නද කියලා ගාණක් නැහැ. නමුත් අර අසරණ දරුවාගේ ජීවිත කාලේ මේක මතකයි, අහවල් කෙනා මට මේක අරන් දුන්නා කියලා. පින්නතුනි බලන්න මේ පිනේ වෙනස. ඇයි මෙහෙම ඒ සිතිවිල්ලෙන් වැඩිපුර සතුටක් තමට ලැබෙන්නේ? තමන්ගේ දරුවට ඔබ වියදම් කරනකොට ඔබ දෙපාරක් හිතන්නේ. එකපාරම පර්ස් එකෙන් සල්ලි අරන් වියදම් කරනෝනි. හැබැයි වෙනත් දරුවෙකුට දෙන්න කිව්වොත් කොහමද ඒ ගානම? කීවතාවක් ඔබ හිතනවදනේ? හිතලා හිතලා මහා ලොකු සටනක් යුද්ධයක් ඇතුලේ කළා තමයි ෆස් එකින් ඒ සල්ලි ටික ගන්නනේ. මෙන්න මේ අමාරුවෙන් කරන දේ තමයි ආනිසංස වැඩි. අන්න ඒ නිසා තමයි ඒක හුඟාකල් මතකේ රැඳෙන්නේ. අන්න ඒ දේ නිසා තමයි පින්නතුනේ මේකේ ආනිසංස වැඩි. ඒ නිසා මේ වගේ දේවල් කරන්න කරන්න පින්නතුනේ සමහර ඇත්තෝ ඉන්නවා අපි දන්නව පොඩි හාමුදුරන්ට ඉගෙන ගන්න පොඩි හාමුදුරන්ට සලකනවා. ඒක පින්නතුනේ ඊටත් වඩා කුසලයක්. ඒ එක හාමුදුරුවෝ ඉගෙනගෙන ඇතැම්මිට මුළු ගමකටම බණ කියන හාමුදුරුවෝ කෙනෙක් වෙනවා. මුළු ගමකටම මුළු රටකටම බණ කියන හාමුදුරුවෝ කෙනෙක් වෙනවා. එක සෙරෙප්පු කූට්ටමක් දාගෙන ඇතැම්මිට බණ 100කට ඒ හාමුදුරුවෝ වඩිනවා. ඒ තමන් පූජා කරපු එක සිවුර පාවිච්චි කරමින් බණ 100කට පිරිස 100කට ඒ ස්වාමීන් වහන්සේ වඩිනවා. ඒ හැම මොහොතෙම ඔබට ඒ පින ලැබෙනවා. මෙන්න මේක තමයි පිනොතුනි කුසලයේ වෙනස. මෙන්න මේ වගේ දේවල් තමන්ගේ ජීවිතෙන් කළා තියෙනකොට පින්නතුනි මේ දේවල් ගැන හිතනකොට තමන්ට ලොකු සතුටක් ජීවිත වෙනවා. දැන් සමහර අය ඉන්නවා දිගට ලේදන් දෙන අය. අවුරුදු පතා අවුරුද්දට කීපවතාවක් ලේදන් දෙන අය ඉන්නවා. දැන් මෙතනත් ඇති ලේදන් දීපු අයනි 5 වතාව, 10 වතාව, 25 වතාව, 50 වතාව, 60 වතාව දීපු අයත් මේ අතර ඇතිනේ. 100 වතාව ලේදන් දීපු අයත් ඉන්නවා. පින්නතුනි මේ වගේ දේවල් කරනකොට නිතරම තමන්ගේ මතකයේ මේත් එක තමයි යන්නේ. අන්න ඒ මානසික ශක්තිය නිසා තමන්ට අකුසල් කර්ම ශක්තිය නෙන්න තියෙන අතීත කර්ම විදියට ඒව හුඟක් යටපත් වෙනවා මේ කුසලයේ තියෙන ප්‍රබලත්වය නිසා. මේක තමයි පින්කම් වලින් ලැබෙන ආනිසංස. ඒ විතරක් නෙවෙයි මේ පින්කම් වල ආනිසංස නිසා තමන්ගේ ළඟම ඥාතීන්ට යහපත වෙනවා. ලෙඩ රෝගේ හැදෙන්න තියෙනවා නම්, කරදර වෙන්න තියෙනවා නම්, සොර සතුරු සල්ලි ගන්න තියෙනවා නම්, ඒව හුඟක් වැලකිලා යනවා මෙන්න මේ පිනේ ආනිසංස නිසා. ඇත්තම පින්නතුනි අදාප මෙච්චර කලක් ජීවිතේ ගත කළේ. දැන් මෙතනින අවුරුදු 30, 40, 50, 60, 70 පින්නතුනි ඉන්නවනේ. ඔබ මෙච්චර කලක් ජීවත් උනේ කොහමද? ඔබ නිකන් නෙවෙයි, ඔබත් එක්ක එකට ආපු යහළුවෝ කී දෙනෙක් අතරමඟදී මිය ගියාදනේ? ඒ ඔක්කොම දෙනා පසු කළා ඔබ මේ ආවේ නිකන් නෙවෙයි. ඔබ මහා කුසල කර්ම ශක්තියත් එක්ක තමයි මෙතෙක් දුර ඔබව රැගෙන ආවේ. හිතන්නේ මේ නිකම්ම ආවා කියලා. ඔබට නොපෙනී ඔබේ පිටුපස්සේ ඔබ මේ ආත්ම භාවයේදී සහ සසරේ දෙක කරපු මහා කුසල කර්ම ශක්තියක් ඔබ පිටුපස්සේ මෙතෙක් දුර ඔබව රැගෙන ආවා. අන්න ඒ කර්ම ශක්තිය තව දුරටත් දිනු කරගන්න නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, හොඳ කල්යාණ මිත්‍රයන්, හොඳ වටා පිටාවක්, මේ බොහෝ දේ ලැබෙන්නේ පින්නතුනි පිනේ ආනිසංස විදියට. දැන් ඔබ දන්නවා මේ රටේ ඉඳිද්දි ඇතැමිට ඔබට මදුරුවේ දකින්නවත් නැහෙනි. සමහර රටවල් තියෙනවා පින්නතුනි මදුරුවන්ගෙන් මහ ජීවිත කාලයක්ම දුක් විඳිනා ඉන්නවා. අපේ රටේ ගත්තත් එහෙමයි. ඇතැමිට ස්වාමීන් වහන්සේලා ආරණ්‍යවල ඉන්න ස්වාමීන් වහන්සේලා භාවනා කරන්නේ මුළු කුටියටම මදුරු දැල් ගහගෙන. නමුත් පින්නුතින අපට මදුරුවේ ගැන හිතන්නවත් දෙයක් නැහෙනේ. මේ දේවල් පින්නුතින අපි ලැබුවේ නිකන් නෙවෙයි, හිතන්නේ මේව අහම්බෙන් ලැබෙච්ච දේවල් කියලා. මේ දේ ලබන සතර අපි හුඟක් පින්කම් කළා තියෙනවා, හුඟක් ප්‍රාර්ථනා කළා තියෙනවා. ඒ ඔක්කොම ප්‍රාර්ථනා කළ ඇත්තටම අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ පින්නුතුනි ධර්මයේ රකින්න, හිත දියුණු කරන්න, පරිසරයක් ලැබෙන්න කියලා තමයි අපි මේ හැමදේම කළේ. ඔබ හිතන්නේපා ඔබ හොඳට ඉගෙනගෙන දරුවෝ ටිකටත් හොඳට උගන්නලා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කළා නිකන් මිය යන්නේ ඔබට මේ ජීවිතේ ලැබුණේ කියලා. එහෙම සරල දෙයකට නෙවෙයි මේ ජීවිතේ අපට ලැබුණේ. මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපි උපදුනේ ඊට වඩා ගැඹුරු දෙයක් ජීවිතේට ලබා ගන්න. ඔබට දරුවෝ 10 දෙනෙක් ඉන්න පුළුවන්. ඒ 10 දෙනාම මහාචාර්යවරු වෙන්න පුළුවන්. ඒ 10 දෙනාම ඇතැමිට රටේ රටවල් 10ක ජනාධිපතිවරු, අගමැතිවරු, හෝ රජවරු වෙන්න පුළුවන්. පින්නතුනි ඒකත් ඔබේ දක්ෂතාවය නෙවෙයි. මෙවැනි කාලයක උපදිච්චයි හැටියට. ඒ 10 දෙනාම රජවරු කළා ඔබ අපාය ගියොත් මොකද වෙන්නේ? අර කිසිඳු දෙයකින් ප්‍රතිඵලයක් තමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරනවා. කැප කළා ආපස්සට හැරිලා බලනකොට තමන්ගේ ජීවිතයට කියලා කරගත්තු කිසිම දෙයක් නැහැ. පින්නතුනි මෙහෙම නොවෙන්නට අපි වඩාත්ම බුද්ධිමත් වෙන්නට ඕන. අපේ ජීවිත වඩාත්ම ඉහළ මානසික තලයකට ගන්නට අපි ජීවිතේ කැප කරන්න පුළුවන් උපරිම ශක්තිය අපි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පින්නතුනි සාමාන්‍ය විදියට දානයක් දීලා මාසෙට සැරයක් අපි හාමුදුරන් දානේ දුන්නා කියලා හෝ අසරණ ළමයෙකුට සැලකුවා කියලා හෝ මේ සරල දෙයකින් අපට සෑහීමකටපත් වෙන්න බෑ. ඇයි එහෙමපත් වෙන්න බැරි හේතුව? පින්නතුනි අපට ජීවිතේ ඊට වඩා අභියෝග තියෙනවා. අර කොච්චර දානමේ පින්කම් අපි කළ හිටියත් අපේ ළඟම ඥාතියෙක් මිය ගිහිව අවස්ථාවේදී අරකලාව පින්කම් වලින් විතරක් අපට හිත හදාගන්න බෑ. අපේ ජීවිතේ ලොකු රෝගයක් අපට ශාරීරිකව හැදුනොතින් ඒ ශාරීරිකව හැදිච්ච ලොකු රෝගය අර සාමාන්‍ය පින්කම් ටිකකින් විතරක් අපට මැඩපවත්ව ගන්න බෑ. ඒ වගේම අපි වයසට යනවා, දුර්වල වෙනවා. දුර්වල වෙලා එක්තැන් වෙච්ච කාලෙක මම මාසෙකට සැරයක් හාමුදුරන දානය දුන්නා, මම පන්සලට මෙච්චර ගහනක් දුන්නා කියලා විතරක් තමන්ගේ ජීවිතයේ නගා සිටවන්න බෑ. ඒ නිසා බුදුදහමෙන් සඳහන් කරනවා අපේ ජීවිත හමුවේ තියෙන ප්‍රධාන අභියෝග මොනවද කියලා. මොනවද අපේ ජීවිත හමුවේ තියෙන ප්‍රධාන අභියෝග challenges? ඔබ හිතලද තියෙන්නේ? ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරගන්න ප්‍රධාන කාරණය තමයි අපේ ජීවිත හමුවේ තියෙන ප්‍රධාන අභියෝග මොනවද කියලා. මොනවද අපේ ජීවිතයේ අභියස තියෙන අභියෝග? What are the challenges that we have in our life according to Buddhism? Suffering. What kind of sufferings that we have? බොහොම හොඳ කාරණා කීපයක් හොඳයි. එක කාරණයක් තමයි වයසට යන එක, aging, old age කියන එක. මේක තමයි අපේ ජීවිතයේ තියෙන ප්‍රධාන අභියෝගය. බොහෝ දෙනෙක් හිතනවා රැකියාව නැති වෙන එක, විභාගයක් අසමත් වෙන එක, ඇතැමිට දරුවෙක් මිය යන එක, මේ වගේ දේවල් කියලා ඇතැමිට අපට හිතෙනවා. නමුත් වෙනුවෙන් අපි තනි පුද්ගලයෙක් ගත්තොත් තමන්ගේ ජීවිතයේ තියෙන අභියෝග වලින් පළවෙනි එක තමයි මහලු වීම කියන එක. අපි කොයිතරම් උත්සාහ කළත්, කොයිතරම් විදිය උපක්‍රම යෙදුවත් අපට මේ අභියෝගය ජය ගන්න බෑ. මහලු වීම කියන කාරණේ ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මොකද්ද? ලෙඩවීම කියන එක මෙතෙන්දි සඳහන් කළේ නැහැ. ලෙඩවීම සමහර තැන්වල කියනවා. මේ ප්‍රධාන අභියෝග වලදී මොකද සමහර අය ලෙඩ වෙන්නේ නැහනේ. ලෙඩ නොවෙන අයත් ඉන්නවා. නමුත් අනිවාර්යයෙන්ම පත් වෙන කාරණා ටික තමයි මුලින්ම කියන්නේ බුදුහාඳුරෝ. ලෙඩවීම සිහි කරන්න කියලා තියනවා සමහර තැන්වල. නමුත් මෙතෙන්දි there are three challenges in our life. The major challenges. පළවෙනි එක මහලු වීම, දෙවෙනි එක මරණය. ඒක අපට වළක්වන්න බෑ. අපි කොයිතරම් දක්ෂ වුණත් මෙතෙන්දී අපට ජය ගන්න බෑ. තුන්වෙනි කාරණය තමයි නැවත ඉපදීම කියන කාරණේ, rebirth. There are three challenges Buddhism has explained. One of them is aging, old age. The second one is death. Third one is rebirth. These are the major challenges that we have in our life. Buddhism has explained a lot of doctrines that how we overcome these challenges before we die. මරණයට කලින් මෙන්න මේ අභියෝග තුනම අපට ජය ගන්න ක්‍රමය බුදුදහම තුලින් අපට දේශනා කරලා තියෙනවා. මරණයට පත් වුණාට පස්සේ නෙවෙයි මරණයට පත් වෙන කලින්ම මරණය ජයග්‍රහණය කරන ක්‍රමයක් තියෙනවා. පින්නුතුනි මෙන්න මේක තමයි සචිත්ත පරියෝධකණං කියන තුන්වෙනි පියවරෙන් සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලයක වුණත් ලෝකේ පින්කම් කරන මිනිස්සු ඉන්නවා. සාමාන්‍ය පින්කම් නෙවෙයි සීලමය පින්කම් කරන ඇතිනවා. භාවනාවේ පින්කම් කරන ඇතිනවා. ඉරිදි බල ලබා ගන්න ඇිනවා. අහසින් යන ඇිනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ දෙක. ලස්ට් එකයි ඇංගර් එකයි මහා කල්ප 84 දහසකට ප්‍රහිණ කරපු අය සිටියේ බුදුහාමරෙන් කාලේ. බුදුහාමර පහළ වෙන කලින්. සාමාන්‍ය කාලයකට නෙවෙයි මහා කල්ප 84 දහසකට. 84 grade dion. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෙක දිගටම පහළ වෙනවා නම් ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. ඒතරම් දීර්ඝ කාලයකට කාමච්ඡන්දයත් ද්වේෂයත් දුර කරපු අයවත් බුදුරජාණන් වහන්සේගේ ළඟදී සාර්ථකුනේ නැහැ. එහෙම දුරු කළ හිටිය ඔබ දන්නවා අසිත කාල දේවල. සිද්ධාර්ථ කුමාරයන් දැකලා මොකද උනේ? ඇඬුවා. සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා මේ සිද්ධාර්ථ කුමාරය බලන්න ඇවිල්ලා ඇඬුවා. මේ තරම් හිත දිනු කරපු කෙනෙක් ඇඬුවේ ඇයි? ඔහු දැක්කා ඔහු ලබාගත්තු මානසික දිනුවට වඩා මේ කුඩා කුමාරයා අනාගතයේ තැනකට යනවා කියලා. සහ Tamante ඒ තත්ත්වයට පත් වෙන්න බෑ කියලා දැකලා තමයි ඇඬුවේ ද. එනිසා එවැනි තත්ත්වයක් අනාවරණය කරපු ධහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී ප්‍රධානම දේ තමයි බුදුදහමෙන් සඳහන් කරන. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් තමයි ඔබ ඇත්තටම දක්ෂයි කියලා කියන්නේ. ඔබ ලෝකේ ඉහළම යුනිවර්සිටි එකකින් ඉහළම ඩිග්‍රියක් ගත්තායි කියලා ඔබ දක්ෂයි කියන්නේ නැහැ. බුදුදහමට අනුව. බුදුදහමට අනුව දක්ෂයි කියලා කියන්නේ මෙන්න මේ දෙවනි පියවර. අර සාමාන්‍ය කම්මස්සගත සම්මාදිටිය ඉක්මවලා දෙවනි පියවර ජයගත්තොත් තමයි අපි සැබෑ ලෙසම දුක ජයගත්තා වෙන්නේ. මේක හොඳව කල්පනාවෙන් අහන්න ඕනේ හැබැයි. පින්වතුනි මෙතෙන්දි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුක හටගන්නේ කොහොමද කියන කාරණය. ඒ වගේම අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් අපට කෙනෙක්ගේ ජීවිතය කියලා දැක්ක ගමන් මොකද්ද මතක් වෙන්නේ? කෙනෙක්ගේ ශරීරය තමයි මතක් වෙන්නේ. දැන් මිය ගිහපු ස්වාමිපුරුෂයා දකිනකොට මේ තමගේ මිතුරා ගැන මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ශරීරයනේ නේ? ශරීරයෙන් තාම තියෙනවනේ නේ? තාම ආදාහනය කළෙත් නැහැ. මනසාලාට ගියොත් තාම බලාගෙන පුළුවන්. නමුත් අපි ජීවත් වෙන කාලේ අපි හිතන්නේ කොහමද? කෙනෙක්ගේ ජීවිතය කියන්නේ මේ ශරීරය කියලා නේ. කෙනෙක් ගැන විස්තර කරනකොටම අපි විස්තර කරන්නේ ශරීරය. උපාලි මහත්මිය ගත්තත් එතුමා ගැන කතා කරනකොට ඉන්න කාලේ සුහඳව ගනුදෙනු කරනකොට ඔක්කොම අපි එයාගේ ජීවිතය කියලා හිතන් හිටියේ මොකද්ද? ශරීරය නේ. ශරීරය දැන් වුණත් වුණා ගේන්න පුළුවන් මෙහාට නේ. එතකොට ඒ ශරීරයද ජීවිතය කියලා කිව්වේ? ඒ ශරීරයද ඇත්තටම ජීවිතය කියලා කියන්නේ? ඒක මොකද ජීවිතය කියලා කියන්නේ? හිතද? එතකොට ඒ කොන්ෂස්නස් එක පේනවද? එහෙනම් ඒ පේන්නේ නැති දෙයකටද අපි ඇත්තටම කෙනෙකුගේ ජීවිතයක් දකින්න පුළුවන්ද අපට? නෑ. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී ලෝක සම්මත ව්‍යවහාරයේදී කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව අපි කියනවා එයාගේ ෆිසිකල් බොඩි එක ජීවිතය කියලා. නැත්තම් අපි මරණයට පත් වුණාට පස්සේ කියනවා හිත කියලා. දැන් ජීවත් වෙලා ඉනකන් ශරීරය බදාගෙන හිටියේ බැරිම තැන අත්හැරියා. අත්හැරියට පස්සේ අපි කියනවා එහෙනම් ශරීරය නෙවෙයි හිත කියලා. දැන් ඉතින් හිතට පින් දෙනවා අපි. එයාගේ ස්පිරිට් එකට කියලා නේ. ඇත්තටම පින්නතුණි මේ දෙකම නෙවෙයි කෙනෙකුගේ ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියන එක හරියට පින්නතුණි ෆ්ලයිට් එකක් වගේ. ෆ්ලයිට් එක දැන් අපි යනවනේ ෆ්ලයිට් වලනේ. ශ්‍රී ලංකාවට යනකොට, එංගලන්තයට යනකොට ෆ්ලයිට් එකනේ යන්නේ. ඔබට ෆ්ලයිට් එක දකින්න පුළුවන්ද? ඔබ කියන්නේ දැන් ඈතදිම කියනවා අන්න අර ෆ්ලයිට් එක අපි යන එක කියලා කියනෝනේ. ඒ ෆ්ලයිට් එක බැරි වෙලාවත් මගින් නැත්නම් ගෑස් ගහලා නැත්නම් ඒක ෆ්ලයිට් එකක් වෙනවද? ඔක්කොම මගින් ටිකත් ඒකට නැග්ගා. ගුවන් යානේ ස්ටාෆ් එකත් නැග්ගා. කෑම ටිකත් ඔක්කොම සෝදානම් ගෑසුත් ගහලා තියෙන්නේ. නමුත් ගුවන් යානේ උඩට නැග්ගන්නේ නැහැ. ඒක ෆ්ලයිට් එකක් වෙනවද? ෆ්ලයිට් එකක් වෙන්නේ නැහැ. පින්නතනේ ප්ලේන් එක බලන්න පුළුවන්. නමුත් ෆ්ලයිට් එක බලන්න බෑ. අපේ ෆිසිකල් බොඩි එක දකින්න පුළුවන්. නමුත් ජීවිතය එහෙම දකින්න බෑ. ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ පින්නතනේ අපේ සිතයි, කයයි දෙකේ එකතුවෙන් ඇතිවන ක්‍රියාවලිය, ඒ ප්‍රොසෙස් එක. කෙනෙකුගේ ජීවිතය කියන්නේ ඒ දෙකේම එකතුවෙන්. කෙටියෙන් කිව්වොතින් හිතයි කය දෙක තවදුරටත් විස්තර කරනකොට ස්කන්ධ පංචකය කියලා කියනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මෙන්න මේ පහේ එකතුවට තමයි ජීවිතය කියලා කියන්නේ. අන්න ඒ ජීවිතය ගත්තත් හොඳට තේරුම් ගන්නට ඕන ඇත්තටම අපේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ අපේ ජීවිතය තේරුම් ගත්තොත්. බාහිර ලෝකයේහි ඈත ග්‍රහ ලෝකයක් අධ්‍යයනය කළා හෝ මුහුදේ සාගරයේ ඕෂන් එකේ පතුලේ තියෙන පැලෑටයක් අධ්‍යයනය කරා කියලා අපි දක්ෂ වෙන්නේ. අපි දක්ෂ වෙන්නේ කොහොමද? අපේ ජීවිතය මොකද්ද කියලා තේරුම් ගත්තොත්. එහෙනම් අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ මේ වර්තමාන මොහොතෙහි අපේ මේ සිත සහ කය දෙකේ එකතුවෙන් අපේ ඇස, කන, නාසය ආදී මේ ඉන්ද්‍රියක් හරහා අපි යම් කිසි දෙයක් පිළිබඳව එක්ස්පීරියන්ස් එකක් අත්දැකීමක් ගන්න අවස්ථාවයි ජීවිතය කියලා කියන්නේ. ඒක ස්ථිරව ඒක දිගට යන දෙයක් නෙවෙයි, හැම මොහොතකම ඇති වෙමින් නැතිවන ස්වභාවයක්. දැන් අපි කෙනෙක් ගැන කියමු. උපාලි මහත්තයා ගැන කියමු. මිය ගිහපු උපාලි මහත්තයා ගැන ඇතැම් විට අපි දැන් හිතන සිතුවිල්ල නෙවෙයි තව ටිකකින් අපට හිතෙන්නේ. දැන් අපට හිතෙනවා අපි යම් කිසි දෙයක් ගැන දන්නවා නම් ඒ දන්න දේ ස්ථිරවම අපේ හිතේ තියේ කියලා. දැන් කාන්ති නොනට හිතේ තමන්ගේ මල්ලි ගැන හිතනකොට එක දිගට මේ සිතුවිල්ල දිගටම හිතේ ස්ථාවර තියෙන දෙයක් කියලා. ඇතැම් විට මල්ලි ගැන හොඳ දෙයක් ඇති වෙනකොට ආදරයක් ඇති වෙන්නේ. මල්ලිගේ අඩුපාඩුවක් දකිනකොට එයා ගැනම ඇතැම් විට අමනාපයක් ඇති වෙනවා. එයා දුකටපත් වෙලා ලෙඩ වෙලින්න දිහා ගැන හිතනකොට අනුකම්පාවක් ඇති වෙනවා. මේ එකම බාහිර අරමුණ ගැන ඒ අවස්ථාවේදී හිතේ ඇතිවන සිතුවිල්ල වෙනස්. එතකොට ඒ සිතුවිල්ල කියන දේ එක දිගටම ස්ථිරව හිතේ තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතෙහි ඒ හේතු ටිකක එකතුවකින් වර්තමාන මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඇතිවන දෙයක්. මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට අන්නේ අත්දැකීම කියන දේ අතීතයේ ඉඳලා වර්තමානට ආපු අත්දැකීමක් නෙවෙයි. වර්තමානයේ ඉඳලා අනාගතයට යන දේකුත් නෙවෙයි. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ එක මොහතක සිතුවිල්ලක් විතරයි. ඔබ ඔබේ දරුවා ගැන හිතනකොට ඔබේ සමස්ත ජීවිතයම දරුවා. ඔබේ රැකියාව ගැන හිතනකොට ඔබේ සම්පූර්ණ ජීවිතය රැකියාව. ඔබේ ගෙදර ගැන හිතනකොට ඔබේ සම්පූර්ණ ජීවිතය ගෙදර. දැන් මේ සිතුවිලි හිතනකොට ඔබට ඔබේ ශරීරයක් මේ පැත්තේ තියෙනවද කියලා හිතෙන්නේ. ඒ සිතුවිල්ල තුල තමයි සමස්ත ජීවිතයම තියෙන්නේ. මේක තමයි පිනතුනි ජීවිතයේ ස්වභාවය. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා, ඩිලූෂන් එක නිසා, ඉග්නොරන්ස් එක නිසා අපි හිතනවා අපේ දරුවක් තියෙනවා, පාරේ වාහනේ තියෙනවා, ගෙදරක් තියෙනවා, හරිහේ රැකියාවක් තියෙනවා, ගත් උපාධි සාධක ටිකක් තියෙනවා, ඔක්කොම ටික බාහිර තියෙනවා කියලා අපට හිතෙනවා. ඒක හරි සම්මුති විදියට හරි, කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරි, ඒක ලෝක සම්මුති විදියට හරි. නමුත් ultimate truth එක අනුව ගන්නකොට ඇත්තටම තමන් දුකෙන් නිදහස් වෙන මාර්ගය තේරුම් ගන්න අපේක්ෂාවක් තියෙනවා නම් තමන් තේරුම් ගන්න යථාර්ථයේ ස්වභාවය තමයි මොකද්ද? අපට එක මොහොතක එක සිතුවිල්ලක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අන්න ඒ සිතන මොහොතෙහි අපේ සමස්ත ජීවිතයම අන්න ඒ සිතුවිල්ල තුල ගැබ්බෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. තවත් හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. අන්න ඒ සිතුවිල්ලෙන් ඉන්න අවස්ථාවේදී ඔබේ ශරීරයෙන් සිත වෙන් වුණොත් මොකද වෙන්නේ? මැරෙනවා. ඔව්, මැරිච්ච වෙලාවේදී හිතර මොකද වෙන්නේ? දැන් ඔබ ගෙදර ගැන හිතමින් ඉන්නවා. ගෙදර ගැන හිතමින් ඉන්නකොටම මෙතන මරණයටපත් වෙනවා. ඒතකොට ගෙදර ගැන හිතනකොටම තමන්ට හිතෙන්නේ බාහිර ලෝකේ ගෙදර තියෙයි කියලා. ඔය තමන්ගේ හිතේ ඊළඟ ප්‍රතිසන්දිය කොතනද වෙන්නේ? ඊළඟ ප්‍රතිසන්දිය වෙන්නේ ගෙදරට ආශ්‍රිතව තැනක තමයි වෙන්නේ. තමන්ගේ පින වැඩි නම් කුසලයේ වැඩි නම් ඊට ආශ්‍රිතව තැනක දෙවි කෙනෙක් වෙලා හෝ මනුස්ස කුසකෝ ඉපදෙන්න පුළුවන්. තමන්ගේ පින අඩු වෙනා මොකද වෙන්නේ? ගෙදරට ආසාවෙන් හිටියේ කුසලියත් මදිහර තැනකට යන්න ගෙදරත් ඕන. ගෙදරට ආශ්‍රිතව තැනක පහල තැනක ඉපදිනවා. තමන් ගෙදර කාමරේටම හුඟක් ආදරය කරා නම් බය වෙන්න දෙයක් ඈත යන්නේ කාමරේම තමයි. ඔව්. ඇතැම් විට මේ ආත්ම භාවය අවුරුදු 60ක් වෙන්න පුළුවන් අර ආපු ආත්මේ, ඇතැම් විට කල්ප 60ක් වෙන්නත් පුළුවන් අර කාමරේ. මේක තමයි පිනතුන් හිතේ තියෙන ස්වභාවය. ඒ හිතට අනුව මේ ශරීරය වෙන් වෙනකොටම ඊට අදාළ කයක් එතන නිර්මාණය වෙනවා. අපි කැමති වුණත් නොවුණත් මේක තමයි යථාර්ථය. දැන් ඔබ ලස්සන වාහනයක යනවා කියමු. ලස්සන වාහනයක යනකොට ඇතැම් විට ඔබ හුඟක් හොඳ කුසල චේතනාවක් ඉන්නවා. ඇතැම් විට ඒ වාහනයටත් වඩා වටින පින් සිතිවිල්ලක ඔබ කරපු ලොකු පින්කමක් ගැන ඔබ හිතමින් ඉන්නවා. එතකොට ඔබට ඒ වාහනයේ සතුටට වඩා දැනෙන්නේ අර කරපු පින්කම ගැන. ඒ වෙලාවේ ඔබේ සිත නිරුද්ධ වුණොතින් ඊට අනුරූප ඉහළ තැනක ඔබේ සිත ප්‍රතිසන්දි ගන්නවා. හැබැයි ඒ වාහනේ යද්දී ඔබේ හිත පල්ලෙහා මට්ටමක නම් තිබුණේ කවුරු හරි කෙනෙක් ගැන අමනාපයක්, ඊර්ෂ්‍යාවක් මේක හිත හිතනන් ගියේ ඔබට ඔබේ වාහනේ ලස්සන පේන්නේ නැහැ. ඔබේ හිතේ ලස්සන ඒ වෙලාවේ නැහැ. ඊට අනුව හිත ශරීරයෙන් වෙන් වුණා නම්, චුති චිත්තය වෙන් වුණා නම් ඊළඟ ප්‍රතිසන්දිය ලබන්නේ පහළ දැනක. මේක කිනුතුනි මරණයෙන් පස්සේ වෙන දෙයක් විතරක් නෙවෙයි, මේ ජීවත් වෙන කාලයේදීම අපට දුක් සැප ලැබෙන්නේ මේ ක්‍රමයටම තමයි. දැන් අපි යම්කිසි සිතුවිල්ලක ඉන්නකොට අපට හිතෙනවද මගේ ශරීරය මෙච්චර ලස්සනයි, මේ ශරීරයෙන් මෙච්චර උපාධිගත්තු කෙනෙක්, මේ ශරීරයේ තියෙන කෙනා මෙච්චර මාසෙට රැකියාවක් රැකියාවෙන් උපයනවා කියලා අපට මතක් වෙනවද යම්කිසි සිතුවිල්ලක් හිතනකොට? නෑනේ. ඒ මොනවත්ක්වත් තමට මතක් වෙන්නේ නෑ. තමන්ගේ දරුවෝ ටික ගැනවත්, තමන්ගේ අධ්‍යාපන සූසුකම්වත්, තමන්ගේ පරම්පරාවේ ගරුත්වයවත් ඒ මොනවත්ක්වත් ඒ වෙලාවේ හිතේ නෑ. ඒ වෙලාවේ හිතේ තියෙන්නේ අර සිතුවිල්ල විතරයි. ඒ වෙලාවට තමන්ගේ ශරීරයක් තියෙනවද කියලා තමට දැනෙන්නේ නෑ. එතකොට අන්නේ සිතුවිල්ලට අනුව හොඳ සිතුවිල්ලක් නම් තමන් සැපතක ඉන්නේ, ඒ සිතුවිල්ල දුර්වල අකුසල සිතුවිල්ලක් නම් තමන් දුකෙන් ඉන්නේ. මේක තමයි ලෝකේ යන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මුලින් අර අකුසල සිතුවිලි හැකිතාක් දුරු කරගෙන නිතරම කුසල සිතුවිලක ඉන්නට ඕන. එකපාර අපිට නිවනට හිත තියන්න බෑ, විමුක්තියට හිත තියන්න බෑ. මුල් පියවරේදී කරන්න ඕන හැකිතාක් නිතරම කුසල චේතනාත් එක්ක තමන් ඉන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනා මේ වගේ සිතුවිල්ලකින් නිතරම තමන්ගේ හිතේ කුසලයක ඉන්න. තමන් වාහනයක් පදවනවා නම් පදවන්න පටන් ගත් වෙලේ ඉඳලාම සියලු සත්වෝ සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා සිතුවිල්ලක තමන් ඉන්න. පින්නතුනි තමන් ඒ ගමන යනවත් එක්කම තමන් වටිනා දෙයක් මනසට ආහාරයක් ලබාගෙන තමයි යන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන් පාරක යනවා නම් ඒ පාරේ ඇතැම් විට ෆ්‍රී වේගය ඇතැම් විට වාහන 1000ක් 10000ක් එදාට යන වෙන්න පුළුවන්. ඒ වාහන 10000 කවුරුවත් එහෙම හිතන්නේ නැහැ. ඔබ විතරයි එහෙම හිතන්නේ. එතකොට ඒ පාරේ දා ගීපු අයගෙන් වටිනාම කෙනා කවුද? වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා එදා. ඔබ ගමක ඉන්නවා නම් ඔබ විනාඩි 10ක් 15ක් 20ක් මෙන්න මේ විදියට ඔබ දක්ෂ විදියට යම් කිසි භාවනා ක්‍රමයක හිත දිනු ක්‍රමයකට ඔබ හිටියොත් ඒ ගමේම ඉන්න අයගෙන් සතුටෙන්ම හිටිය කෙනා ඔබ බවට පත් වෙනවා එදා විතරක් නෙවෙයි ඒ අයගෙන් වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා. මෙන්න මේ විදියට වටිනාකම ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. හැබැයි මේක විතරක් නෙවෙයි බුදුදහමේ කියන පරමාර්ථය. මෙන්න මේ සිතුවිල්ල එනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. පිටස්තර අරමුණක සිත බැස නොගන්නා විදියට අපේ හිතට වෙන්නේ කුමක්ද කියන එක යථාර්ථය සැබෑ තත්වය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. දැන් උදාහරණයක් ගන්න. උපාලි මහත්තයා ගැන දැන් හිතනවා කියමු. දැන් කවුරුත් හිතනෝ නේ මේ වෙලාවේනේ. ඔබ ඇත්තටම මේ වෙලාවේ මොකද හිතන්නේ? එතුමා ජීවත් වෙන කාලේ කරපු ක්‍රියාවක් නේනේ. ඇවිදපු හැටි හරි, කතා කරපු හැටි හරි, විහිළුවක් කරපු හැටි හරි නේ මතක් වෙන්නේ නේ. එතකොට ඒ සිතුවිල්ල හිතනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ ඇත්තටම ඒ සිද්ධිය මේ මොහොතේ සිදුවෙනවායි කියලා. ඇත්තටම මේ මොහොතේ සිදුවෙන සිද්ධියද පේන්නේ? දැන් මේ මොහොතේ ක්‍රියාව කරනවද? මේ මොහොතේ ක්‍රියාව යා කරන්නේ නැහැ. මේ මොහොතේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ශරීරය නිරුද්ධ වෙලා තියෙන. ඇතැම්මිට වෙන තැනක පිළිසිඳගෙන ඉන්නේ දැන්. එතකොට මේ සිතුවිල්ල හිතනකොට අපට දැනෙන්නේ නැහැ ඇත්තටම අපි මේ සිහි කරන්නේ අපේ හිතයි කියලා. දැන් ඒ සැබෑ සිද්ධිය නෙවෙයි අපි සිහි කරන්නේ. දැන් අපි සිහි කරන්නේ මොකද්ද? දැන් අපි සිහි කරන්නේ අර අපි කලින් අහපු දැකපු දේ පිළිබඳව මතකයේ අපේ සිතම අපේ මයින්ඩ් එකම නැවත අපි රීඩ් කරන මේ වෙලාවේ. නමුත් අපේ තියෙන ඉග්නොරන්ස් එක නිසා, ඩිලූෂන් එක නිසා අපි හිතන්නේ ඇත්තටම ඒ සිද්ධිය බාහිර දැන් මේ මොහොතේ තියේ කියලා. දැන් ඔබේ ගෙදර ගැන හිතන්න බලන්න. ඔබේ ගෙදර ගැන හිතනකොටම දැන් ඔබට මොකක්ද මතක් වෙන්නේ? අපි කොහොම ලංකාවේ ඔබ හිටිය ගෙදර ගැන කියලා. ලංකාවේ ඔබ හිටිය ගෙදර ගැන මතක් වෙනකොට ඔබට මතක් වෙනවා ගෙදර ඉස්සර අඹ ගහක් තිබුණා, නැත්නම් ජම්බු ගහක් තිබුණා, ඇරබුටන් ගහක් තිබුණා, ඉස්සරහා බලු කුඩුවක් තිබුණා, එතන බල්ලෙක් හිටියා, ටොමි හරි ලකි හරි හිටියා. දැන් මේ ටිකනේ මතක් වෙන්නේ නේ. ඇත්තටම ඒ ටික මතක් වෙනකොට දැන් ඒ ගෙදර එහෙම තියෙනවද? දැන් තියෙන කියද ඔබට මතක් වෙන්නේ? දැන් ඒ රබුටන් ගහත් කපලා, අඹ ගහත් කපලා, දැන් ඒ ගේත් වෙනස් කළා, දැන් සම්පූර්ණ වෙනස් වෙලා නෙනේ. දැන් අපට හිතෙන්නේ මොකද්ද එහෙනම්? අර කලින් අහපු දැකපු දේ ගැන දේ මතකය දැන් මේ සිතෙන් අලුතෙන් මතක් කළා. මතක් කරනකොටම මතක් වුණේ ඇත්තටම ස්ථිරවම හිතේ තියෙන දෙයක්ද? ස්ථිරවම හිතේ තියෙන දෙයක්වත් නෙවෙයි මතක් වුණේ. අර ඒ අතීත මතකයත් එක්ක වර්තමාන මේ මොහොතේ හිත මිශ්‍ර වෙලා අලුත්ම සිතුවිල්ලක් විදිහට තමයි මේ මොහොතේ හටගත්තේ. දැන් ඔබේම ගෙදර බලන්න. ඔබ එක වෙලාවක සිහි කරනකොට පොඩි කාලේ නංගිල මල්ලිලත් එක්ක මතක් කරපු ගේ ඔන්න සතුටෙන් හිටිය ගේ මතක් වෙනෝනේ. තව වෙලාවක ඒ ගෙදරම තමන්ගේ අම්මා මිය ගිහිල්ලා මරණය තිබ්බක මතක් වෙනවා දැන් මිට. තා මොහොතකම ඒ ගෙදර කවුරු හරි නඩු කියලා ගත්තු විදිහක් මතක් වෙනෝනේ. තා වෙලාවක ඒ ගෙදර නංගි හරි මල්ලි හරි ඒ ගෙදර තමන්ගෙනුත් බලෙන් අරගත් එක මතක් වෙනවා. එකම ගේ ගැන එක එක මොහොතේ බලන්න හටගත්තු සිතුවිලි සමානද? සමාන නෑ. එහෙනම් එකම ස්ථාවර සිතුවිල්ල නම් අපට හැම වෙලාවෙම මතක් වෙන්නේ හැම වෙලාවෙම සමාන සිතුවිල්ලක් ඕන හිතට එන්න. නමුත් එහෙමත් නෙවෙයි වෙන්නේ. ඒ බාහිර හේතු ටික නිසා මේ මොහොතේහි අභ්‍යන්තරයේහි තමන්ගේ හිතේ ස්වභාවය මේ මොහොතේ හටගත්තු සිතුවිල්ලක් තමයි අපට දැනෙන්නේ. එතකොට මෙන්න මේක තමයි පින්නතුනි අපේ ජීවිතය තේරුම් ගන්නවා කියලා තේරුම් ගත යුතු කාරණේ. එතකොට අපි සැපක් හරි දුකක් හරි විඳනනම් විඳලා තියෙන මොකක් පිළිබඳවද? දැන් කවුරු හරි අපිට බැන්නා කියමු. බැනපු කෙනෙක් ගැන මතක් වෙනකොට මොකද වෙන්නේ? ටිකක් කේන්ති යනෝනේ. ඇතැම් විට ඒ බැනපු කෙනා දැන් හොඳ කෙනෙක් වෙන්න පුළුවන් කලින්ට වඩා. දැන් ඒ කෙනා මේ වෙලාවේ භාවනා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ ඒ කෙනා මහානෙල ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් සමහර විට. නමුත් අපි ඒ සිතුවිල්ල සිතනකොටම අපිට මොකද වෙන්නේ? අපිට කේන්ති යනෝනේ. ඇයි කේන්ති යන්නේ? අපි හිතනව ඒ නිරුද්ධ වෙච්ච සිතුවිලි ක්‍රියාව එහෙමම තාම තියෙනවා කියලා. තියෙනවා කියලා විතරක් නෙවෙයි අපේ සිත ඒ බාහිර අරමුණු තුළ තැම්පත් වෙලා තියෙනවා. මෙන්න අපට දුක හට ගන්න විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ යථාර්ථය, මෙන්න මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා යම් සිතුවිල්ලක් තමන් ඇහෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසයෙන් ගඳ සුවඳ දැකපු දෙයක්, මේ ඉන්ද්‍රියන් හයෙන් තමන් ගත්තු අරමුණක් තමන්ට දැන් මතක් වෙනවා නම් මොකද මතක් වෙන්නේ? මතක් වෙන්නේ තමන් ඒ අත්දැකීම ගැන නෑ, දැන් මේ මොහොතේ සිතන සිතුවිල්ල තමන්ට මතක් වෙන්නේ. ඒක තේරෙන තව සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ පින්නතුන් කාගෙත් කවුරුත් ඇතුළත් වෙන මම මෙතන ෆොටෝ එකක් ගන්නවා. පින්තූරයක් ගන්නවා. ගහලා කාටද දෙනවා පින්තූර ටික බලන්න කියලා. දීපු ගමම ඔබ පින්තූරේ බලනවනි. ඉස්සෙල්ලාම බලන්නේ කවුරු පිළිබඳවද? කවුරු ගැනද බලන්නේ? ඔව් මං කොහෙද ඉන්නේ කියලා හොඳට බලනවා. ඔව් ඉස්සෙල්ලාම බලන්නේ ඒක. ලෝකේ ලස්සනම කෙනා බලනවා ඉස්සෙල්ලාම. එතකොට ඒ බලල තමන් හඳුනාගන්නේ තමන්ගේ මූණ කොහමද? ඔබේ මූණ කියලා ඔබ හඳුනාගන්නේ කොහමද? ඔබ කොහෙන්ද ඒ මූණ දැකලා තියෙන්නේ? කණ්ණාඩියෙන්ද? බොහොම හොඳයි, කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ. ඒ කණ්ණාඩියෙන් දැකපු මූණ තමයි ඔබ දැන් මේ පින්තූරෙන් හඳුනාගන්නේ. ඔබ පින්තූරෙන් ඔබේ මූණ හඳුනා ගන්නකොට කණ්ණාඩියේ ඒ මූණ තාම තියෙනවද? කණ්ණාඩියේ තාම ඒ මූණ නැහැ. අන්නේ වගේම තමයි පින්තුනි, අපි ජීවිතේ යමක් ගැන හිතනකොට, දරුව ගැන හිතනකොට, ඥාතිවරයෙක් ගැන හිතනකොට, ගෙදර ගැන හිතනකොට, ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ඒ සිතුවිල්ලෙන් අපි මේ මොහොතේ ගත්තු සිතුවිල්ලක් තමයි දැන් මේ අපි බලනවා කියලා බලන්නේ. ඒ බලන මොහොතේදී ඒ බාහිර දේ තුල ඒ දේ ඒ සිද්ධිය නැහැ. නමුත් අපට එහෙම හිතනවද? අපට දැන් ඔබේ දරුව ගැන ඔබට හිතනකොට ඇත්තටම දැන් ගෙදරින්න දරුව ගැනද ඔබ හිතන්නේ? ඔබ ගෙදරින් පිටත් වෙනකොට දරුව රණ්ඩු වෙවේ හිටියනම් දැන් මතක් කරනකොට තාමත් ඉතින් දරුව රණ්ඩු වෙවේ ඉන්නේ කියලානේ. දැන් ඇතැමිට දරුව පොතම් බලවල ඉන්නේ. නමුත් පින්නතුනි අපට තියෙන අඩුව තමයි මෙන්න මේක. මෙන්න මෙතනින් තමයි අපේ ජීවිතය ජය ගන්න තැන. මෙන්න මෙතනින් තමයි අපේ මනසට එන දුක් ටිකෙන් නිදහස් වෙන තැන. ඒ නිසා බුදුදහමෙන් කියනවා මෙන්න මේ බාහිර සිතුවිල්ලක් හිතනකොට ඒ සිත තුළ ඒ බාහිර දේ තුළ හිත බැස ගන්න එපා, ඒ තුළ හිත යටපත් කරගන්න එපා කියලා. උදාහරණයක් ගත්තොත් ඔබ කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය ඔබේ රූපේ පේනවනේ නේ? කණ්ණාඩිය ඔබේ රූපේ පේනකොට ඔබ රූපේ අල්ලන්න කියලා කණ්ණාඩිය අල්ලනවද? ඔබේ රූපයට පුවර දාන්න කියලා ඔබ කණ්ණාඩියට පුවර දානවද? බලු පැටියෙකුට දුන්නොත් කොහමද කණ්ණාඩියක් ගාවට ගිහලා පුවර ටිකක් දාන්න කියලා? බලු පැටිය දාන්නේ කණ්ණාඩිය පැත්තට. මොහොන තියෙන කණ්ණාඩියනේ. නමුත් අපේ කණ්ණාඩිය පැත්තට පුවර දානවද? අපි දාන්නේ මේ පැත්තට පුවර ටික දාන්නේ. අන්නේ වගේම තමයි මේ බාහිර රූපයක් පේනකොට ඔබට ආසාවක් හරි අමනාපයක් හරි ඊර්ෂ්‍යාවක් හරි හටගන්නව නම් හටගන්නේ බාහිර රූපය තුල නෙවෙයි. ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙවෙයි කියන්නේ. අන්තයට යන්න එපා. බාහිර රූපයේ සතර මහා ධාතු වලින් හැදිච්ච රූපයක් බාහිර ඒක රාශිය වෙලා තියෙනවා. නමුත් ඒක තුල නෙවෙයි ආසාවහු අමනාපය තියෙන්නේ. අමනාපයේ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ, තමන්ගේ සිතුවිලි වල. ඒ නිසා බාහිර රූපයේ දකිනකොටම ආසාවක් ඇති වෙනවා නම් තමන් දැන ගන්න ඕනේ මේ රාගය ඇති උනේ බාහිර රූපයට නෙවෙයි තමන්ගේ අභ්‍යන්තර සිතේම සිතුවිලි වලට කියලා තමන් දක්ෂ වෙන්න ඕන දකින්න. කණ්ණාඩියක් ළඟට යනකොටම කණ්ණාඩි රූපය පේන්නේ තමන්ගේ මේ පැත්තේ රූපය කියලා තමන් දක්ෂ වෙන්න ඕන දකින්න. එහෙම දැක්කොත් කවදාවත් කණ්ණාඩියේ රූපය අල්ලගෙන කණ්ණාඩියට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පිනුතුනි, තවත් ධර්මයෙන් කියන වැදගත්ම දෙයක් තමයි මෙන්න මේකත් අපි තේරුම් ගන්නට ඕන. මේත් එක්කම බාහිර රූපයක් පේනකොට අපට හිතෙන්නේ මේ පේන රූපය, මේ පේන බිත්තිය හැම දෙනාටම සමානයි කියලා අපට හිතෙන්නේ නේ. නමුත් පිනුතුනි, අද අපට කර්මයෙන් නිර්මාණය කළ දීපු මේ ඇහැට මේව තාප්ප විදියට, බිත්ති විදියට පේනවා. නමුත් කර්මය මේ පැත්තෙන් වෙනස් වෙච්ච ගමම මොකද වෙන්නේ? මේ පේන දේ වෙනස් වෙනවා. දැන් සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා මේ බිත්තිය හැට යන්න පුළං යට. එයාගේ ඇසට මේක බිත්තියක් නෙවෙයි. මෙන්න මේක තමයි පිනුතුන යථාර්ථය. දැන් අපට හිතෙන්නේ මේ පුටුව නම් මේක ස්ථිරම තියෙන පුටුවක්, කාටත් මේක පුටුව කියලා තමයි අපට හිතෙන්නේ. මේ බිත්තිය නම් කාටවත් මේක බිත්තිය, කාටවත් මේ බිත්තියෙන් එහාට යන්න බෑ කියලා අපි හිතන්නේ. මේ බිත්තියෙන් එහාට කාටවත් පේන්නේ නැහැ කියලා අපි හිතන්නේ. පින්නොතනි, අපේ අද කර්මයෙන් ලැබිච්ච ඇසට, මේ ශරීරයට මේක බිත්තියක්. නමුත් වෙනත් පුද්ගලයෙගේ කර්මයෙන් ලැබිච්ච ඇහැට, කයට මේක බිත්තියක් නෙවෙයි. එයාට මේක යන්න පුළුවන්. පින්නොතනි, එහෙනම් අපි මෙතෙක් මේ ජීවත් වෙලා තියෙන මොහොතද? අපි මේ ජීවත් වෙලා තියෙන සම්පූර්ණ පිනතුනි සිහින ලෝකෙකමයි. මෙන්න මේ සිහින ලෝකෙන් අවදි කරවන්න තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. එතකොට අද අපි යම්කිසි අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ මේ මොහොතේ තමන්ගේ කර්මයට අනුව සකස් කළ දීපු හේතු ටිකකින් තමන්ට මේ පේන ලෝකය. අපි දන්නව සමහර වයසට ගිහිපු අය ඉන්නවා. වයසට ගිහිලෙක් තැන් වල මරණාසන්න කාලෙ වෙන්ට ඇතැම් විට දරුවෙක් එනවා. අපි හිටිය පන්සල කිට්ටුවත් එහෙම සිද්ධියක් වුණා. දරුව එකම දුවයි හිටියේ. දරුව එනවා කෑම ටික අරගෙන, තාත්තා මේ කෑම කන්නයි කියලා. මේ තාත්තා මොකද කරන්නේ? තාත්තා දුවවන කාමරෙට ගිහිල්ලා ඇඳ අස්සරින්ගෙන මෙන්න මාව මරන්න එනවා කියලා. පින්නතුනි, කර්මයෙන් ඇස වෙනස් වුණාට පස්සේ බාහිර පේන දේ වෙනස් වෙනවා. ඇතැම් විට කෙනෙක් උදව් කරන්න වගේ එන්නේ, යාට පේන්නේ ඇතැම් විට ජීවිතේට හානියක් කරන්න එනවා වගේ පේන්නේ. මේක තමයි පිනතුන් ජීවිතයේ ස්වභාවය. අපි හිතනට වඩා සම්පූර්ණ වෙනස් දෙයක් අද මේ ලෝකේ ලස්සනට ඔබට පේන්නේ. හිතන්න එපා ලෝකේ ලස්සනම හිඳ කියලා. ඔබට මේ ලස්සන ලෝකයක් අද මේ පේන්නේ ඔබේ කර්ම චක්‍රය, කර්ම ශක්තිය හුඟක් ශක්තිමත්ද? ඔබේ ඇස හුඟක් ශක්තිමත්ද? පෙනින් ඉහළම මට්ටමින් ඉන්නේ ඔබට මේක දිව්‍ය ලෝකයක් වගේ මේකද පේන්නේ. හැබැයි ඔබේ මේ පැත්තේ කර්ම චක්‍රය වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ලෝසක හාමුදුරුවෝ. ලෝසක හාමුදුරුවෝ පින්ඳ පාත යන පාත්‍රයක් අරගෙන. පාත්‍රේ මොකුත් නැහැ. දාන බෙදන්නේ නැහැ කියලා පේන්නේ කොහොමද? පාත්‍රේ පිරිලයි කියලා පේන්නේ. දාහනේ අරන් යනවා කට්ටිය බෙදන්න, ආයි අරන් යනවා. බෙදන්න බෑනේ. හැමදාම ලෝසක හාමුදුර බඩගින්නේ නැන්නේ. සමහර විලක් ළඟ ලස්සන විලක් තියෙනවා, පිරිසිදු වතුර තියෙන. මිනිස්සු ගිහිල්ලා වතුර කලවලට අරන් ඇවිල්ලා වතුර බොනවා. සමහර ප්‍රේතයන් ඒ විල ළඟම ඉපදෙලා ඉන්නවා. එයාට ඒ විලේ වතුර කොහොමද පේන්නේ? එයාට විලේ වතුර පේන්නේ ලේ සැරව වගේ පේන්නේ. එකම වතුර ටිකමයි. පින්නතුනි, මෙන්න මේ වගේ ලෝකෙක අපි ඉන්නේ. ඒ නිසා ඕනෑම මොහොතක අපේ මේ කර්ම චක්‍රය වෙනස් වෙලා බාහිර පේන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අභ්‍යන්තර ආයතන වෙනස් කරගන්න ක්‍රමයක් ධර්මයේ තුල කියනවා. ඒක තමයි මෙන්න මේ යථාර්ථය නුවණින් තේරුම් අරගෙන හැකිතාක් දුරට සිල්වත් වෙන්න, හැකිතාක් දුරට කය වචනේ සංවර කරගන්න. සංවර කරගෙන හැකිතාක් දුරට තමන්ගේ හිත වර්තමාන මේ මොහොතේ තියන්න පුරුදු කරන්න. If you want to overcome suffering, first of all, we have to develop our discipline in our speech and behavior. And also the second step, we have to concentrate our mind in the present moment. We mostly live in the past or future. We should try to train our mind to live in the present moment. අපි බොහෝ විට යමක් සිතලා අතීතේ ජීවත් වෙන්නේ අනාගතය ගැන හිතන්නේ. අන්න ඒ අනාගතයට අතීතයට දුවන හිත පුළුවන් තරම් දුරට දක්ෂ වෙන්න මේ මොහොතට අරගෙන මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව මේ වගේ භාවනාවක් ප්‍රැක්ටිස් කර කර මනස ට්‍රේන් කරන්න ඕනේ මේ මොහොතේ හිත තියාගන්න. ඒකෙන් කියන්නේ අතීත දේවල් අමතක කරන්න අනාගතය අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේක හොඳට මතක තියාගන්න. දැන් සමහර අය සමහර සයිකියාට්‍රික්ස්ලා ට්‍රීට්මන්ට් විදියට කියනවා ප්‍රසන්ට් මොමන්ට් එකේ හිත තියාගන්න කියලා. ඒ අය මොකද කියන්නේ? ඒ අය කියන්නේ forget your past and future, keep your mind in the present moment. That is not Buddhism. Buddhism never says you to forget your past or future. අතීතය අනාගතය අමතක කරන්න කියලා නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. කියන්නේ තමන්ගේ හිත ගැන, තමන්ගේ කය ගැන සම්පූර්ණයෙන්ම අවධානයෙන් ඉන්න දැන් මොකද්ද වෙන්නේ කියන එක කාරණේ. එහෙම කර කර අර හිත දුවන හිත එක අරමුණක බොහෝ වේලාවක් හඳව ගන්න දක්ෂ වෙන්නට ඕන. හරියට බුදුදහමෙන් උදාහරණයක් කියනවා චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. සත්තු 6 දෙනෙක්ගේ උපමාවක් කියන සූත්‍රයක් තියෙනවා. සත්තු 6 දෙනා කවුද? බල්ලෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, ඒ වගේම කිඹුලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, කපුටෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා. මතකද 6 දෙනා? ඈ 6 දෙනා මතකද? බල්ලෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, නරිය සිවලෙක් කියන්නේ නේ, කිඹුලෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, කපුටෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා. මේ සත්තු 6 දෙනාගේම වලිග පිටිපස්ස කොටසයකට බඳිනවා, ගැට ගහනවා. ගැට ගහලා මේ 6 දෙනා අත්හරිනවා. අත්හැරියම මොකද වෙන්නේ? ඔව්, ඒ 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා කුරුල්ලා නම් උකුස්සෙක් වගේ නම් මොකද වෙන්නේ? අර අනිත් 5 දෙනා මැදගෙන හතර පියාඹ වෙනවා. ඒ 6 දෙනාගෙන් ශක්තිමත් කිඹුලා නම් මොකද වෙන්නේ? අනිත් 5 දෙනා මැදගෙන වතුරට යනවා. ඒ 6 දෙනාගෙන් ශක්තිමත් වඳුරා නම් මොකද කරන්නේ? ඔව්, අර 5 දෙනා මැදගෙන ගහකට යනවා. ඒ 6 දෙනාගෙන් ශක්තිමත් සිවල නම් මොකද කරන්නේ? අනිත් 5 දෙනා වැඩගෙන එයා කැලෙට යනවා. මේ 5 දෙනාගෙන් ශක්තිමත් බල්ල නම් මොකද වෙන්නේ? අර ටික ඔක්කොම වැඩගෙන ගමට යනවා. මේ 6 දෙනාගෙන් ශක්තිමත් කෙනා නයා නම් මේ 5 දෙනා වැඩගෙන උඹහ ළඟට යනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. අන්නේ මේ 6ට උපමා කරලා තියෙන මොකද්ද? ඔව්, අපේ ඉන්ද්‍රිය 6, ආයතන 6, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ 6. දැන් ඔබගේ ඇදගෙන දුවන්නේ කොහටද මේ වෙලාවේ? කන තමයි දැන් දුවන්නේ. ඔව්, කනට හොඳට දැන් අවධානය දැන් කන නැවත ඉන්ද්‍රිය තමයි දැන් යන්නේ, නැත්නම් ඇස පිළිබඳ හොයන්නේ. ඒ වගේම පින්තුනි, මරණාසන්න මොහොතේ මොකක්ද අපට වෙන්නේ? මරණාසන්න මොහොතේ අපට මොකද්ද වෙන්නේ? මරණාසන්න මොහොතේ වෙන්නේ අපේ පංච ඉන්ද්‍රිය අක්‍රිය වෙනවා. අපි කොයි තරම් ප්‍රකෘති සිහියෙන් මිය ගියත් අන්තිම ෂණයේදී ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහ අක්‍රිය වෙලා මනස ප්‍රබල වෙන මේ මොහොතේ. මනේන්ද්‍රියෙන් ගත්ත අරමුණක් තමයි ඒ වෙලෙ ෂණිකව ක්‍රියාත්මක වෙන්නේ. ඒක රියානුතරකින් මියන්න පුළුවන්, ගුවන්නුතරකින් මියන්න පුළුවන්, කොමාහයකින් ඉඳලා සති දෙක තුනක් ඉඳලා මියන්න පුළුවන්. කොහොම ගියත් අන්තිම මොහොතේ මනින්ද්‍රියෙන් තමයි හිත නිරුද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ මොහොතේදී අපේ හිත ඇදගෙන යන අරමුණ අනුව තමයි ඒ සිතන සිතුවිල්ල බාහිර තැනක තියෙනවාය කියලා බැසගත්තොත් ඊට අනුරූප තැනක අපේ සිත පිරිසිඳ ගන්නවා, ඊට අනුරූප ශරීරයක් ලැබෙනවා. හිත හොඳ මට්ටමේ හිටියනම් හොඳ ශරීරයක් ලැබෙයි. අනිත් පැයට උදව් කළා, අනිත් පැයට නිරෝගී වෙන්න බෙහෙත් කළා, කරුණාවෙන් සලකලා, දරුවන්ට හොඳට සලකලා හිටියනම් අනිත් පැයට මෛත්‍රී කළා, හොඳ ලස්සන ශරීරයක් තමට ලැබෙයි. අනිත් පැයට කරදර හිංසා පීඩා කළා හිටියනම් බොහොම දුක් විඳින ශරීරයක් ලැබෙයි. එහෙම මෙහෙම ටිකෙන් ටික ඉහළ මට්ටමට යන ශරීර ලැබෙයි. හැබැයි යම් කිසි කෙනෙක් ඒ සිතන සිතුවිල්ලෙදී යා සිතනකොට මේ සිතුවිල්ල මේ මොහොතේ ඇතිවෙල නිරුද්ධ වෙන සිතුවිල්ලක්, මනසෙන්ම හටගත්තු දෙයක්, ඒක ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් මොකද වෙන්නේ? දැන් Tamanට අන්තිම මොහොතේ හිතනවා දරුවා ගැන මතක් වෙනවා. මතක් වෙනකොටම දන්නවා දැන් ඇත්තම දරුවා නෙවෙයි දැන් මතක් වෙන්නේ. මේ වර්තමානයේ සිටවිල්ල පංච උපාදානස්කන්ධයක් මේ හටගත්ත එක එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නතම. සම්පූර්ණ මේක ඒ මොහොතේ විතරක් ඇති වෙන්නේ නැහැ. තම මුළු ජීවිත කාලෙම පුරුදු කරපු කෙනෙකුට තමයි මේක වෙන්නේ. සිතුවිල්ලත් එක්කම නැවත බාහිර අරමුණක තමන්ගේ සිත බැසගන්නේ නැහැ. ඒ කෙනාගේ මරණයයි, ඒ කෙනාගේ රහත් භාවයයි, ඒ කෙනාගේ පිරිනිවන් පෑමයි තුනම එක මොහොතේ සිදුවෙන. අනිත් ලෝකෙ මිනිස්සුන්ට මරණය අවමංගල කාරණයක් වෙද්දී මෙයාට මොකද වෙන්නේ? මෙයාට තමන්ගේ මරණය මංගල කාරණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තෙමගුලපි කියලා කියන පිරිනිවන් පෑම මංගල කාරණයක් කියලානේ. සමහර අය අහනවා බුදුහාඳුරන්ගේ මරණය කොහොමද මංගල කාරණයක් වෙන්නේ කියලා. ඒක අපට දුකක් වෙන්න පුළුවන්. ඒ මංගල කාරණා අපේ මංගල කාරණා නෙවෙයි, ඒව බුදුහාඳුරන්ගේ මංගල කාරණා. බුදුහාමුදුරුවන්ගේ සසර ගමන නිමාවටපත් වෙච්ච අවස්ථාව මහා වෙහෙසක්, මහා බරක් බිමින් තිබ අවස්ථාව. පින්නතුනි මෙන්න මේ මට්ටමට හිත දිනු වෙන්න නම් මරණාසන්නේ සැප විඳින විතරක් නෙවෙයි, මුළු ජීවිත කාලය පුරාම හැකි තාක් දුරට සිල්වත් වෙමින්, හිත එක අරමුණක සමාධිමත් කරමින් හැකි තාක් දුරට අනිත්‍යතාවය බලන්න. අනිත්‍යතාවයේ බලන මොහොතක් තමන් ජීවිතේ ඉන්නවා නම් ඒ මොහොතේදී තමන්ගේ ශරීරයට කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් තමන්ට ඒ රෝගය මතක් වෙන්නේ නැහැ, රෝගය දැනෙන්නේවත් නැහැ. ඒ අනිත්‍යතාවයේ සිතන ඒ කුසල චේතනාව තුළ තමන් අවුරුදු 100ක කෙනෙක් වුණත් තමන්ගේ වයස ඒ සිතවිල්ලට දැනෙන්නේ නැහැ. දැන් අපි බොහෝ විට රූපය වයස අඩුයි කියලා පෙන්වන්න උත්සාහ කරනවානේ. මෙන්න මේක තමයි හොඳම මේකප් එක. හිත මේකප් කරගන්න එක. මේ සිතන සිතුවිල්ලේදී අපි වයසට ගිහිලා නැහැ. වයස කියන එක සම්පූර්ණ මානසික දෙයක්. ශාරීරික දෙයකට වඩා සම්පූර්ණ මානසික දෙයක්. වයස ගැන තමන්ට හිතෙන්නේ අනිත් අය තමන් ගැන හිතන්න පුළුවන් වයස කියලා. ඒක නෙවෙයි කතාව. තමන්ට තමන් වයසය කියලා හිතෙන්නේ තමන් ඒ ගැන හිතුවොත්. නැත්තම් Tamanට 80 80 කියලා හැම වෙලාවෙම මතක් වෙන්නේ නැහැ නේ නේද? 70 70 කියලා හැම වෙලාවෙම මතක් වෙන්නේ නැහැ නේ. 60 60 කියලා මතක් වෙන්නේ නැහැ නේ. ඒක Taman සිතන මොහොතේ තමයි Tamanට මතක් වෙන්නේ. එතකොට මෙන්න මේ සිතවිල්ල තුල හරියට අනිත්‍යතාවය තුල හිත පිහිටුවාගෙන ඉන දක්ෂ වුණොත් ඒ මොහොත තුල Tamanගේ ශරීරයේ කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් Tamanට ඒ රෝගයෙන් කායික වේදනාවක් දැනෙන්න පුළුවන්. නමුත් මනසට ඒක දැනෙන්නේ නැහැ. දැන් බලන්න තමන් ලොකු කායික රෝගයකින් අවස්ථාවේ අපි කියමු ලොකු හිසරදයක් කියලා. හිසරදයකින් දැන් ඔළුව අල්ලගෙන ඉන්න අනේ අමාරුයි කියලා. ඔහොම ඉන්න වෙලාවක ඔබ ඉතාම කැමති ආදරය කරන කෙනෙක් දුර බැහැරින්ද ලෙන ඔබ බලන්න. කලින් කියන්නේ දුරකථනයෙන් කතා කරන්න එක පාරම එනවා. හිසේ රදේට මොකද්ද වෙන්නේ? හිසේ රදේ කොහේ ගියාද නැන්නේ? අර සාමාන්‍ය කෙනෙක් දැකලා වෙන වෙනස බලන්න. හිසේ රදේ තියෙනවා නමුත් ඊට වඩා ප්‍රබල ලෙස මේ සතුටිස්මතු වුණා. එතකොට පින්නතුනේ අනිත්‍යතාවය ගැන හිතන එක ඒ වගේ සාමාන්‍ය වෙනසක් නෙවෙයි ඊට වඩා සිය දහස් ගුණයකින් ඉහළ මට්ටමේ ආධ්‍යාත්මික සෝයක් මේක. මේ සෝය අත්විඳින්න ජීවිතයේ ලස්සන දකින්න මේ අත්දැකීම ලබන්න පරක්කු කරන්න එපා. ඔබ ජීවිතයේ ඕනෑම දෙයක් ප්‍රමාද කරන්න. නමුත් මේ ජීවිතයේ ලබන අත්දැකීම මේ ජීවිතයේ ලබන ආධ්‍යාත්මික සෝය තත්පරයකින්වත් ප්‍රමාද කරන්න එපා. තමන්ගේ තියෙන කායික ශක්තිය, ධනය, රූප සම්පත්තිය, යාන වාහන, දැනුම සියල්ලක්ම මෙන්න මේ ආධ්‍යාත්මික සෝය ලැබීම සඳහා වූ ක්‍රියාවලිය සඳහා කැප කරන්න. මේක තමයි සැබෑ ධනය, මේක තමයි සැබෑ ආයෝජනය, ඉන්වෙස්ට්මන්ට් එක. මේක තමයි සැබෑ ලෙසම දුකෙන් නිදහස් වීමේ ක්‍රමය. ඒ නිසා දැන් උපාලි මහත්මිය ගැන හිතනකොට ඔබ දක්ෂුණුවතින් ඔබ මේ සිතන්නේ අතීත සිතුවිල්ලක් කියලා ඔබට සම්පූර්ණ මේ දුක් ටික නිදහස් වෙන්න පුළුවන්. ඇත්තටම කෙනෙක් ගැන සිහි කරනකොට එයා මිය ගිහිල්ලද? ඕනෑම ඔබේ මැරිච්ච ඥාතිය ගැන සිහි කරන්න බලන්න. ඔබේ ආච්චි වෙන්න පුළුවන්, නැති වෙච්ච අම්මා වෙන්න පුළුවන්. මතක් වෙනකොට ඇත්තටම එයා මිය ගිහිල්ලද? මතක් කරන මොහොතේ ආ ජීවත් වෙනවා. එයා කරපු දේවල්, කියපු දේවල්, එයා ඇවිදින හැටි මතක් වෙනවා. ඇත්තටම කෙනෙක් මරණයට පත් වෙන කොයි වෙලාවෙදද? එයා ගැන සිහි නොකරන වෙලාවේ. යම් කිසි කෙනෙක් සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොතේ ඒ තැනැත්තා තමන්ගේ ලෝකයේ තුල ජීවත් වෙනවා. මේක තමයි සම්මුති විදියට ක්‍රමය. නමුත් මේටත් වඩා ඉහළට ඉක්මලා ඉහළටම මනස දිනු කරන ක්‍රමයක් තමයි බුදුදහමෙන් කියන්නේ. මෙන්න මේ தත්ත්වයටපත් වුණොතින් අපට බාහිර ලෝකයේ සැප සම්පත් ලැබුණත් එකයි නොලැබුණත් එකයි. දැන් අපි සම්පූර්ණයෙන්ම අපේ මනස මේ බාහිර සම්පත් ටික මතයි යැපිලා තියෙන්නේ. ගියේ දොර වටා අපිට අවලස්සනට තිබුණොතින්, දරුවෝ ටික ලස්සනට හිටියොතින් අපි හුඟා සතුට වෙනවා. නැත්තම් දුක් වෙනවා අපි. මේකට ලස්සන කතාවක් තියෙන පිනතුනේ කතාවක් කියලා අපි ධර්මදේශනාව අවසන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසල් රජතුමා කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාගේ මාලිගාවේ දේවියකට දරුවෙක් ඉපදුනා, කුමාරයෙක්. පිරිමි ළමයෙක් ඉපදුනා. මේ දරුවා ඉපදීච්ච දවසේම ඒ මාලිගාවේ සේවය කරපු සේවිකාවකට දරුවෙක් ඉපදුනා. මේ දරුවෝ දෙන්නම එක දවස ඉපදිච්ච නිසා රජතුමා තීරණය කළා දරුවෝ දෙන්නම රජමාලිගාවේ හදන්න කියලා. එතකොට දැන් දෙන්නම එක කාමරේ ඉන්නේ. හැබැයි රජකුමාරයා ඇඳේ ඉන්නේ, අර දුප්පත් ළමයා බිම ඉන්නේ, පැදුරක ඉන්නේ. අවුරුදු 3ක් 4ක් යනකොට මේ ළමයින්ට ජාති ස්මරණ ඥානය පහළ වුණා. ගියාත්මේ කියන්න පුළුවන් නෑ, දැනුත් පොඩි ළමයි ඉන්නෝනේ කියන්න පුළුවන් නෑ. අර ඇඳේ ඉන්න ළමයට පෙනුණා එයා ගියාත්ම භාවයේ පැවිදි වෙලා හිටිය කෙනෙක් කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණල හිටිය කෙනෙක්. එයා එතකොටම කල්පනා කරලා බැලුවා එයාත් එක්කම තවත් යාළුවෙක් හිටිය, තවත් හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු කොහෙද කියලා බැලුවා. බලනකොට දැක්ක මේ පැදුරි නෙහානේ. යාළුවා මේ පැදුරි. ඊට පස්සේ බැලුවා මේ වෙනසට මොකද්ද කියලා. එයා දැක්කා අර ඉස්සෙල්ලා ආත්ම භාවයේ මේ ඇඳේ ඉන්න කෙනා සිල්වත් වෙලා විතරක් නෙවෙයි, එයා පින්ඩ පාතේ ගිහිල්ලා දානය ගෙනල්ලා ඒ දානේ අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්කත් බෙදා හදාගෙන තමයි වන්දනලා තියෙන්නේ. එතකොට ඒ කාලෙම කියලා තියෙනවා මේ අනිත් හාමුදුරුවන්ට යහළුව සිල්වත් වුණාට විතරක් මදි දානයක් දෙන්න, එතකොට තමයි සම්පූර්ණ වෙන්නේ නියම විදියට කුසලයේ කියලා කිව්වා. නමුත් මෙයා ඇත්තට ගණන් ගත්තේ නැහැ. එතකොට දැන් ඇඳේ ඉන්න ළමයා මේක දැකලා මොකද කියන්නේ? මේ පැදුර ඉන කෙනාට කියනවා යහළුව මතකද ගියාත්ම භාවය අපි පැවිදි වෙලා හිටියා, මං කිව්වනේ දානේ දෙන්න කියලා, දානේ දීපු නිසා මං දැන් ඇඳේ, ඔයා දැන් මේ පැදුරු කඩමාලේ කියලා කිව්වා. එතකොට මේ පැදුර ඉන්න දරුවට ජාති ස්මරණ ඥානය පහළ වුණා. එයා මොකද කියන්නේ? එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා, ඇඳේ තියෙන සතර මහා භූත රූප මෙතන තියෙන සතර මහා භූත රූප කියලා. ගලේ තියෙන්නෙත් මලේ තියෙන්නෙත් පඨවි ආපෝ තේජෝ වායෝ හතර. ඒක බලන විදිහට තමයි වෙනස් වෙන්නේ. මනස දිනු කරු ප්‍රඥා දිනු කරපු කෙනාට ගලත් එකයි මලත් එකයි පැදුරත් එකයි ඇඳත් එකයි. ඒ නිසා පින්නතුනි මනස දිනු කරපු කෙනාට බාහිර සැප පහසුකම් තුල ඔහු ඇලෙන්නේ නැහැ. උට දෙක මේකයි. ඔහු ඊට වඩා අභ්‍යන්තර සූයකින් යෙත නැත්තයි. එනිසා තමයි සමහර රහතන් වහන්සේලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ රහත් වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා මගේ රූපය නම් එච්චර ලස්සන නෑ නමුත් මට ලස්සන හිතක් තියෙනවායි කියලා. යෙවෙන කතා ප්‍රවෘත්ති රාශියක් බුදුදහම තුළ තියෙනවා. ඒ නිසා කිනුතුනි මේ වටිනා දහමක් අපට ලැබිලා තියෙන්නේ මේ දහම අතහැරලා සාමාන්‍ය විදියට ජීවිතේ නිමාවටපත් කරන්න එපා. මේ ලබාගත් ඉතාම දුර්ලභ අවස්ථාව තුළ මේ ධහම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. පුලුවන්තරන් ධහම් පොතපත කියවන්න, ධර්ම සාකච්ඡා කරන්න, ටික ටික නමුත් බණ භාවනා වඩන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට හුඟා ධර්ම කාරණා තිබ්බට අන්තිමටම ප්‍රැක්ටිස් කරන්න තියෙන දෙකයි කියලා. Although there are lot of doctrines in Buddhism that we have to practice, finally we have to practice only two. They are concentration and wisdom. Satimat bhavaya prajñāvaya vitarai apata avasāniti practice karanati. Satimat bhava kiyala kiyanne vartamāna mohotehi hita randawa gana dakshave. Anna e samādhimat sitting hakithāk durata me anithithāwe balanna. Hama mohotema situvili athi wenawa niruddha wenawa kiyanaka dakinn. Meka puluwan taram me welawa wedi karaganna. Mindfulness එක තමයි අපි GPA එක කියන්නේ. Great Point Average එක කියලා කියන්නේ. ඒ වගේම wisdom එක තමයි IQ එක කියලා කියන්නේ. දැන් IQ නෙවෙයි දැන් කියන්නේ EQ කියලානේ. දැන් IQ එකක් දිනවල දැන් තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක පුළුවන් තරම් ජීවිතේ දිනු කිරීම තමයි සැබෑ දක්ෂෙක් කියලා කියන්නේ. ඒ දක්ෂතා ඇති කරගන්න අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් නිරෝගී සුව දිගාසිරි සම්පත්සල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට දින කිහිපයකට කලින් මියගිය තමගේ ආදරණීය ස්වාමිවරුසයා සහෝදරයා ඥාතිවරයා සිහිපත් කළා. ඒ ලෙවුල මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට. එනිසා එතුමා ප්‍රධාන යම්තාක් ඥාතින් පින් බලාපොරොත්තුවකින් මෙත්නම් ඒ වගේම ඊට කලින් මියගිය තමන්ගේ ආදරණීය මෑණියන් නන්දාලේවුල මහත්මියතුළු යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් බලාපොරොත්තුකෙන් සිටිනම් උපාලි මහත්මයා ප්‍රධාන ඒ සියලුම ඥාතිහු මේ පින් අනුමෝදන සුවපත් වෙත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලුම් පුණ්‍ය ධර්මයන්ගී ආනිසංස අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දේවියනොත් මේ පින් අනුමෝදන්ව පිනතුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු හොඳින් සිදු කර ගන්නටත් ඒ වගේම තමන්ගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක කර ගන්නටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි හැම දිනෙකම සතුටට පත්වන්න ඒ ආදරණීය තමන්ගේ ඥාතිවරයාට පුණ්‍යානුමෝදනා කරන අතරේදී තමන්ගේ ජීවිතයටත් වටිනා කුසල දහමක් මේ අවස්ථාවේදී රැස් කරගත්තා කියලා රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් අපේ ගෞරවනීය චන්ද්‍රා භික්ෂුණීන් වහන්සේ ඇතුළු පින්නතුන් හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත්වන කාලයේහි වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව උපාලි මහත්මයා ඇතුළු අප හැම දෙනාටම උතුම් වූ නිවන් සුවය පිණිසත් මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිසෝකං හන්තෝ සම්බේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.